සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්කෝ උජෝජසෝජෝච සුවචෝ චස්ස මුදෝ අනතිමානි. හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණ පතමින් අදත් අපි සතිපදා ධර්ම සාකච්ඡාව සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේන අපට හුඟා කුරුපුරුදු සූත්‍රයක්. අපි මේට කලිනුත් කීප වතාවක්ම සාකච්ඡා කරපු සූත්‍රයක්. ඉතාම සරල වගේම ඉතාම ගැඹුරු සූත්‍රයක්. ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය. මෙත්ත සූත්‍රය. මේක ඇත්තෙම ඉතාම සරල මට්ටමේ ඉඳන් ඉතාම ගැඹුරට යනකන් සියල්ලක්ම මේ තුල විස්තර වෙනවා. ඉතාම අවධානයෙන් අහන්න ඕන. අවධානය හැමේ ගියොත් මේක තේරෙන්නේ නැහැ. ඇත්තෙම දැන් අපේ දහම වෙනුවෙන් කැපවීමේදී අපේ ලක්ෂ්‍ය අපි දක්ෂ වෙන්න ඕන ඇත්තෙම. නැත්නම් අපිට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්නේ. අපි අහන වෙලාවේ පිනක් වෙනවා. ඒක හරි. පන්සලට එන්න හිතක් පහළ වෙච්ච එකනොත් පිනක් වෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒකේ පිනයි 100%ක්ම ලැබෙන්නේ ඉතාම අවධානයෙන් එක දිගටම හොඳට අහන් ඉන්නට ඕන. ඒක තමයි ප්‍රධානම දේ. අනිත් කාරණිය තමයි ධහමෙන් ප්‍රයෝජන ගනිද්දී අපි එක දිගටම ධහම යෙදෙන්නට ඕන. එක දිගටම කියන්නේ පැය 24න් බැරි වෙන්න පුළුවන්. දවසට විනාඩි එක විනාඩිය නම් කරන්නේ ඒ විනාඩිය ප්‍රැක්ටිස් කරන එක අඩුම ගානේ මාස 6ක්වත් කරන්න ඕන. එක දිගටම. එතකොට තමයි ප්‍රතිඵලයක් තියෙන්නේ. ඇතැම් විට අද වරුවක් විතර භාවනා කරනවා, සුමානයක් භාවනා කරන්නේ නැහැ. ආයි පැයක් භාවනා කරනවා, ආයි සති දෙකක් ආයි නැහැ. එහෙම වුණාම ලොකු ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. අපට ඇතැම් විට එක පාර උනන්දුවක් ඇති වෙනවා, ආයි කොහේ ගියද දන්නේ නැහැ. ඇත්තෙන්ම අපටත් එහෙම වෙනවා, හැමදාම හිටියට අපටත් වෙනවා, එහෙම නැත්නම් නැහැ. නමුත් හැකි තාක් ඒක අවම කරගත්තොත් තමයි මේකේ අපට ප්‍රතිඵලයක් පේන්නේ. කියන්නේ බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේක ලෝකේ අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන දේ මේක. අපි නිතරම කතා කරන දෙයක් උපාධියක් ගන්න ගියත් දැන් මෙලව කර්මයේවත් නොහදාන කෙනෙක් උපාධියක් ගන්න ගියත් අඩුම ගානේ පළවෙනි පන්තියේ ඉඳලා අවුරුදු 15ක් 20ක් මහන්සි වෙනවනේ. ඒ එක උපාධිය වේ වෙනුවෙන්. ඒ කියන්නේ ප්‍රතිඵලයක් ගන්න ඒ තරම් කාලයක් බලන් ඉන්නවනේ. නමුත් මේ ධහම කියන එක ඇත්තේ මෙහෙම නෙවෙයි. උදේ රැක්කොත් උදේම ප්‍රතිඵල තියෙනවා. ඒක තමයි මේක වාසිය. හිතට මේක ආපු ගමන් හිත මේක ප්‍රැක්ටිස් කරන්න ගත්ත වෙලින් ඉඳලාම මානසික සුවය තමන්ට තියෙනවා. තමන්ට දැක දැක තමයි මේ ගමන යන්නේ. ඒ සතුට විඳිමින් තමයි මේක යන්න ඕන. බුදුදහමේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දහම පිළිපදින්න පටන් ගත්ත මොහොතේ ඉඳලාම තමන්ට සතුට ලැබෙනවා. සතුට ලැබෙනවා ඒක. ඒක විශේෂ වාචයක්. ඒ සතුට විඳිමින් තමයි ඒ මහා ආලෝකයේ දල්වා ගනිමින් තමයි තවත් මේ කියන්නේ ඉදිරියට. දැන් අපි පොඩි ළමයි මොන හරි දෙයකට යොදවන්න අපි මොන හරි දෙන්නේ ටෝපි හරි මොන හරි සින්දුවක් අහනරේ මොකක් හරි දෙයකට යොදවනෝනේ. අන්න ඒ වගේ තමයි ඒක අපි බලෙන් කරන්නේ නැත්නම්. නමුත් මේක එහෙම නෙවෙයි ඇත්තෙන්ම. මේකේ තියෙන විශේෂත්වය තමයි තමන් මේක ආරම්භ කරන්න පටන් ගත්ත මුල් මොහොතේ පටන්ම. හැබැයි තමන් හරි ප්‍රවේශයකින් එන්න ඕනේ මේකට. නැත්තම් බෑ. ඔක්කොම පැටලවාගෙන දොඩම් ගොඩ බදාගත් වගේ බඩාගෙන බෑ. මේකේ අනුපිළිවෙල හොඳට පැහැදිලිව දකින්න ඕනේ මේකේ. අනුපිළිවෙල දක සරලකේ ඉඳන් ගැඹුරයක දක්වා අපි නිතරම කතා කරන්නේ ඉතාම සරලකේ ඉඳන් ඉතාම ගැඹුරයක දක්වා හැමදාම සූත්‍රයක් සාකච්ඡා කරත් ධර්ම සාකච්ඡාවක් කරත් ඇතැම් විට කෙටි වෙලාවක් විනාඩි 10ක් බණ භුක්තානුමෝදනාවක් කරත් ඒ හැමතැනකදීම අනුපිළිවෙලක් තියෙනවා. ඉතාම සරලකේ ඉඳන් ඉතාම ගැඹුරට ගිහිල්ලා තියෙනවා අවසන් කරන්නේ. අපට ලැබෙන වෙලාවේ හැටියට ලැබිලා තියෙන විනාඩි 10 වෙන්න පුළුවන්, නැත්නම් වරුවක්ම වෙන්න පුළුවන්. දැන් මේ ධර්ම සාකච්ඡාවේදී වරුවක් විතර අපි සාකච්ඡා. ඒකට පටන් ගත්තාම සමහරවිට හතරමාර විතර වෙන ලලුත් තියෙනවා. ඒ කාලය කොච්චර වුණත් හොඳ අවධානයෙන් ඇහුවොත් තේරෙයි. අවධානය නැත්නම් කරන් දෙයක් නැහැ. මෙහෙ ටිකක් අහනවා, මෙහෙ තව තැනකට දුවනවා, ආයි එහෙම යනවා, එහෙම වුණොත් බෑ. ඉතින් තමන් අනුපිළිවෙලෙන් ඇහුවොත් ඒක කියන්නේ මේ පල්ලියට යන්න එපා කියලා. පල්ලියට යන්න ඕන නම් මේක අහමින් යන්න. ඇතැම් විට රෙස්ට් රූම් එකට යන්න පුළුවන්. නමුත් මේකේ අවධානය කඩා ගන්න එපා. එතකොට තමයි මේකේ අනුපිළිවෙල ලස්සනට පේන්නේ. එහෙම පේනනොත් තමයි මේක තමන්ට පිළිපදින්න පුළුවන් දෙයක් කියලා හරියට තේරෙන්නේ. මේක අමාරුම දෙයක් නෙවෙයි ඇත්තෙම. අමාරු දෙය තමයි හොඳින් අහන එක. අහන එක තමයි අමාරු. ඒක ප්‍රැක්ටිස් කරන එක අමාරු නෑ ඇත්තෙම. ඉතාම අවධානය රඳවාගෙන මේක අහන්න ඕනේ. අහුවොත් තමයි මේක ප්‍රතිඵල තියෙන්නේ. ඒ අතර සුවිශේෂ සූත්‍රයක් තමයි කරණිමෙත් සූත්‍රය කියලා කියන්නේ. මගේ නම් හැඟීම හරියට ඇඳේ කොට්ටේ දෙපැත්තේ සූත්‍ර දෙකක් තියෙනවා. දකුණු පැත්තේ කරණිමෙත් සූත්‍රය, වම් පැත්තේ සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සති කියන එක අයින් කරාට පස්සේ තමයි ওই මාතෘකාව තියෙන්නේ. ඈ ඔව් එතකොට සතිපට්ඨාන කියන සූත්‍රය තියෙනවා. ආ මේක තමයි. අපි තේරෙන මට්ටමින් කරමු. තේරෙන ටිකෙන් පටන් ගන්න ඉස්සෙල්ලා එක පාරම ගැඹුරකට යන්න එපා. ඉතාම සරලකින් පටන් ගන්න. එතකොට තමයි තමන්ට මේක වැටහෙමින් තමන්ට පිළිපදිමින් යන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මේක දිගටම යෙදෙන්න ඕන. මොකද අපි ඉක්මනටම වයසට යනවා. අපි හිතනවා අපි හැමදාම මේක විදිහට ඉන්නවයි කියලා. වේගෙන් දුර්වල වෙනවා අපේ ශරීරෙ මේ. කියන අවුරුදු 30 40 යනකම් එක පේන්නේ නැහැ. 50 60 යනකොට හැමින් යන්නේ 60 පැනනකම වේගෙන් යනවා. ඒක තමයි හැටි සරල විදිහට කියන අපි මගේ ශරීරයත් එහෙමයි, ඔය ඇත්තන්ගේ තාගෙත් එහෙම තමයි මේ ශරීරෙ. එතකොට අන්න ඒ දුර්වල වෙනට වඩා වේගෙන් ඊට වඩා වේගෙන් අපි ඒකට අගේන්ස් එකට අනිත් පැත්තෙන් මේ පැත්ත ප්‍රැක්ටිස් කරනවා. එහෙම වුණොත් තමයි අපිට මේක ප්‍රතිඵල තියෙන්නේ. සහ එහෙම වුණොත් තමයි අපට අනාගතයේ එන හිතැවුල් වලින් සිත වේදනා වලින් මිදෙන්න පුළුවන්කමක් තියෙන්නේ. මොකද දැන් මෙහෙම නිරෝගී හිටියට ලෙඩ එන ගත්තට පස්සේ ඔක්කොම එනවා. මෙහෙන් ලෙඩ ටික එනවා, මෙහෙන් කරදර එනවා, ඔක්කොම එක විදිහෙන්නේ. ඒක තමයි හැටි. මොකද මේ අපි ආපු මුල් කාලේ කුසලයේ ඉතාම ප්‍රබලව තියෙන්නේ. මනුස්සලෝකේ අපි මුල් කාලේ බොහෝ විට ඒ කුසලයේ ඉන්න කාලේ ඉතාම බුද්ධිමත් විදියට ශක්තිමත් කර නොගත්තොත් ඇතැමිට අන්තිම කාලේ හුඟක් වේගෙන් පිරිහෙනවා ඒක. ඒක තමයි හැටි. ඒ නිසා මේ පැත්තෙන් දානමාන දීලා අනිත්‍යයට උදව් කරලා වැඩිහිටියට සලකලා දෙමාපියන්ට උපස්ථාන කළා අසරණ ළමයට බලාගෙන ඒ පැත්තෙන් මේක ඉතාම ශක්තිමත් කරගන්න ඕන. නැත්නම් අර පැත්තෙන් වේගෙන් පල්ලෙහාට යන්නේ. ගිහියත් අන් විතරක් නේ, හාමුදුර හැටියට අපටත් එහෙමයි. අපිත් මේ භුක්තිනේ මහා ඉහෙළම කුසලයක්. සරල දෙයක් නේ, අපට රැකියාවක් නැති වුණාට, සල්ලි මාන්නෙච්චර නැති වුණාට පිනේ ඉහෙළම මට්ටම භුක්ති දෙන්නේ. පිනේ ඉහෙළම මට්ටම කියන්නේ දැන් මිනිස්සුන්ගෙන් සිව්පසය ලබාගෙන වැඳුම් පිඳුම් ලබන එක කෙනෙක් ලේසි නෑ. ගෞරවය තමයි, ගෞරවය තමයි ලොකුම දේ. ඒක මිල සල්ලි වලටත් ලබන්න බෑ ඒක. ඉතින් ඒක මහා පිනකට ලැබෙන. ඒ පිනත් ඉක්මනින් ගෙවෙනවා. ඒ නිසා තමයි බුද්ධ හවස බෝධි පූජා තියනවා, භාවනා කරන, වැඩිහිටිය සලකනවා, බණ ප්‍රගුණ කරනවා, හැම පැත්තෙම මේක වැඩි කරගන්න උත්සාහ කරනවා. නැත්තම් අපට වත් ඇතැමිට මේ ස්ථානවල ඉන්න බැරි වෙනවා. ඇතැමිට මේ ඇතැමිට පිළිහිල යනවා. ඇතැමිට අප්‍රසාදයට ලක් වෙනවා. නොයේ ගැටලුවට මොන පාන වෙනවා අපට. සරල නෑ මේක. අපි උනත් ලොකු උත්සාහයක් දරනවා මේ කුසලිය හඳව ගන්න එකයි. ඒ නිසා ගිහියන් ඇටියට මේ ඇත්තන්ටත් එහෙමයි. ඒකෙන් කියන්නේ අපි මහලු වෙන්නේ නෑ, අපි ලෙඩ වෙන්නේ නෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක අනිවාර්යෙන් වෙන දෙයක් අපට. බුදුහාමුදුරන්ටත් උනේ ඒක. සරුවත් හාමුදුරන්ටත් උනා. මොගලන් හාමුදුරන්ටත් උනා. රහත් උනත් බුදුනත් ශරීරේ දුර්වල වෙනක වළක්වන්න බෑ. ලෙඩ වෙනක වළක්වන්නත් බෑ. ඒව වෙද්දී මානසික එන චිත්ත පීඩා වලින් දුරු වෙන්නයි මේ ධහම තියෙන්නේ. ඔව්. මොකද දරුවෝ උනත් ඇතැම් විට අපට හැමදාම අපේ ළඟ නැහැ. දරුවෝ නිදහසල දරුවෝ ඈතට යනවා. ඇතැම් විට අපට දකින්නවත් ලැබෙන අවුරුද්දට සැරයක් දෙකයි ඇතැම් විට ලොකුණාට පස්සේ. අපේ දරුවා වෙනුවෙන් තමයි කැප වෙන්නේ. නමුත් ඒ යුතුයම අපි කරන්න ඕන. නමුත් දරුවෝ ලොකුණාට පස්සේ අපි හිතන තරම්ම මේ ලොකු අපට මේ අපි ළඟ නැහැ. ඇත්තේ මේක තමයි යථාර්ථය. ඉතින් ඒ මොහොතක ඇතැම් විට අපි තනි වෙනවා, අපි හුදකලා වෙනවා. එතෙන්දි තමයි ඇත්තෙන්ම අපට ධර්මය අවශ්‍ය වෙන්නේ. ඒකට ඒ මොහොතට ඇවිල්ලා බෑ. ඊට කලින් අපි ඒක පරිසරය හදාගෙන දැනුම ලබාගෙන ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ ඒකයි. එහෙම වුණොත් තමයි අපිට මේකේ ප්‍රතිඵල තියෙන්නේ. මේ කරණීයමෙත සූත්‍රය ඇත්තෙන්ම අඩංගු වෙන්නේ අපි නිවන් දකින ගමන් මගේදී, හිත දියුණු කරන ගමන් මගේදී පළමුවෙන්ම මුලින්ම ඒකත් බොන්න කමන්නේ. මුලින්ම අපේ ළඟ ඇති කරගත යුතු ලක්ෂණ ටික. මේ ලක්ෂණ ටික නැත්නම් හොඳට මතක තියාගන්න. මේ ලක්ෂණ ටික නැත්නම් අපි හුඟක් දන් දීලා තියෙන පුළුවන්. අපිට හුඟක් ධර්මඥානය තියෙන පුළුවන්. හොඳට භාෂා ඥානය තියෙන පුළුවන්. නමුත් ධර්මය අපේ ජීවිතයට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. අවශෝෂණය වෙන්නේ නැහැ. හරියට අර නෙළුම් පතකට දාන වතුර ටිකක් වගේ නෙළුම් කොළේ වතුර හැදෙන්නේ නැහැ. වතුර ටික ගලාගෙන යනවා. මෙන්න මේ ಗುಣ ටිකෙන් තමයි අර මොබ්කන් එකක් වගේ හරියට ಗುಣ දහම් ටික මේ ධර්ම මාර්ගය තමන්ට ඇබ්සෝබ් වෙන්නේ. අනිද්දේ තමයි හිතන්නේ මේක සරල සූත්‍රයක් කියලා. ලෝකයේ සංවර්ධනය කරපු නොයෙක් විද්‍යාවන් තියෙනවනේ. ඒ කියන්නේ ෆිසික්ස් පැත්ත විතරක් නෙවෙයි, ඔය හියුමනිටීස් පැත්ත ටික, සයිකොලොජි වෙන්න පුළුවන්, සෝෂල් සයන්ස් වෙන්න පුළුවන්, ඒ වගේ හැම විද්‍යාවකින්ම දියුණු කරලා ඉදිරිපත් කළ තියෙන ගුණධම් ටිකක්, හියුමන්ස් වැලියුස් ටිකක් මෙන්න මේවා රකින්න කියලා මේවා අගය කළා තියෙනවා නම් ඒ කිසිඳු විශේෂක සබ්ජෙක්ට් එකක තියෙන කරුණු වලට නොදෙවෙන විදිහේ කරුණු ටිකක් තමයි මේකෙ තියෙන්නේ. කිසිඳු අඩුවක් නැහැ. ඇතැම් විට මේකෙන් ගන්න පුළුවන් දේවල් තමයි ඒවට තියෙන්නේ. ඒකයි. ඒ නිසා මේකෙ තියෙන ගුණ ටික තියෙනවා නම් තමන්ගේ ළඟ තමන්ට මීට වඩා ඉහළින් ගුණයකින් තවත් කෙනෙක් ඉන්නවා කියලා කියන්න බෑ. තමන් තමයි ඉහළින් ඉන්නේ. ගුණ වලින් තමන් ඉහළින් ඉන්නේ. තමන්ගේ මානසික ශක්තියෙන් ගුණයෙන් තමන් ඉතාම ගෞරවාන්විත කෙනෙක් වෙනවා හැම සමාජයකම. අනිත්‍යයෙන් ගෞරවයට ලක් වෙන විතරක් නෙවෙයි අපට අපේ මානසික සුවය දිනු කරගන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම දේ. ඇතැමිට සමාජීය අපේදී අපි ගෞරවයට ලක් වෙන්න පුළුවන්. නමුත් අපට මානසික පීඩාවක් තියෙන්න පුළුවන් සමාජයට. දැන් ඇතැමිට සමහර ගායකයෝ ඉන්නේනේ. දැන් මයිකල් ජැක්සන් වගේ අය සමාජයේදී බොහොම ගෞරවයට ලක් වුණා. නමුත් ඒ අය මානසික ලොකු පීඩනයකින් හිටියේ, ස්ට්‍රෙස් එකකින් හිටියේ. ඒ නිසා දැන් සමහර රජ කුමාරවරු කුමරියන් ඉන්නෝනේ, ඩයන වගේ ඇවුනත් ඉතින්නේ ලෝකෙම අයගේ ගෞරවයට මේ ජනප්‍රියත්වයටපත් වුණා. නමුත් ඊයාගේ අභ්‍යන්තර ජීවිතය ගත්තාම ඒගොල්ලන් ලොකු මානසික සුවයකින් හිටියේ නෙවෙයි. මේ දහම් රැකීමෙන් අපට දෙපැත්තෙම වාසිය ලැබෙනවා. සමාජයේදීත් අපි ගෞරවයට ලක් වෙනවා. අපි ගැන අපි හිතනකොට අනිත් කවුරුවත් අපි ගැන ගුණගායනා නොකර අපි කන්නකොටම අපේ මානසික සුවය තියෙනවා. දැන් ඔබතුමිය මේ ගිලම්පස් එක දීලා අපි පින් දෙනවා. ඒක අපේ යුතුකම විදිහට අපි කරනවා. නමුත් ඔබතුමිය මේක ගේනකොට මේ පින තමන්ට වෙලා අමුතුවෙන් ප්‍රශංසාවක් අපේක්ෂා කරන අවශ්‍ය නැහැ. අපි මුල් අවස්ථාවේදී ප්‍රශංසාව අපේක්ෂා කරනවා. නමුත් අපි ඉහළට යනකොට අපි මේක ගේනවත් එක්කම ඇතැම්මිට ගෙනල්ලා තියෙන ස්වාමින්වහන්සේලා නොවැළඳ වෙන්නත් පුළුවන් සමහරට. එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මේ අපි ස්වාමින්වහන්සේලට මේ ගෙනාවේ කියලා ඒ තියල ගියත් ඒ කුසලයේ පොඩ්ඩක්වත් අඩුවන්නේ නැහැ තමන්ට. ඒ නිසා අපි මානසිකව බැලුවත් හරියට මේ වැඩේ කරනවත් එක්කම අපට යහපත වෙලා අපට 90%ක්ම වෙලා අනිත් අය වර්ණනා කන්නේ ප්‍රශංසා කන්නේ 10%කට ඇයිද වෙන්නේ? තමන්ගේ ලොකු එක ලැබිලා. ඒ නිසා අර 10% ලොකුවට හිතන්න එපා. 90%ක්ම තමන්ට දැන් ලැබිලා තියෙන. තමන්ගේ විෂන් එක හරියනම්. හැබැයි හොඳ view එකක් තියෙන්න ඕන. ඔව් right view එකක්, right attitude එකක්, good vision එකක් තමන්ට තියෙන්නට ඕන. ඒක තිබුණොත් තමන්ට ඒක ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇත්තෙම දැන් පින්කමක් කරද්දී වෙනත් කෙනෙක් කරන පින්කමක් වුණත් දැකලා සතුටු වුණාම පින වෙනවයි කියන්නේ අන්න ඒකයි. අපිම කරන්න ඕනක් නැහැ සමාජයට. ඔව් වෙනත් කෙනෙක් පුළුවන් නම් හැමදාම උදෑසනට දැම්මට අද මතක වෙච්ච කාරණයක් ඇත්තෙම මං හිතනකොට දැන් මේ පින් අනුමෝදන් වීම කියලා කියනවනේ. අනුමෝදන් වීම කියන්නේ අනුව සතුටු වීම කියන එක. දැන් පින් අනුමෝදන් කරනවා කියන්නේත් ඒකයි. දැන් අපි ඥාතින පින් අනුමෝදන් කරනවා කියන්නේ අපි කළ පින්කම අනුව ඒ කට්ටිය සතුටු කරවීම කරන්නේ. ඒ කට්ටිය මේ දෙස බලන් හිටියනම් ඒ බලල ඒක අනුව සතුටු වීම තමයි වෙන්නේ. ඒගොල්ලන් බලනොත් සිටියොත් ඒගොල්ලන්ට පින් අනුමෝදන් වෙන්නේ නැහැ මේක. හරියට අපි රේඩියෝ එකක් ඔය දැම්මොත් රේඩියෝ එකේ ටික එන්නේ නැහැ, අපිට සද්ද එන්නේ නැහැ. අරෙන් කොච්චර විකාශනය වුණත් වැඩක් නැහැ, මෙහෙන් රේඩියෝ එක ඔන් නොකරොත් මේක මෙහෙ එන්නේ. අන්න ඒ වගේ තමයි. එතකොට ඇත්තෙම අපි දිනපතාම ලෝකෙ මිනිස්සු පින්කම් කරන්න එනවා, දන් දෙනා ඉන්නවා. දැන් බුරුමේ සියම වගේ රටවල මිනිස්සු දිනපතාම පින්න පාත බෙදනවා. ඒ ඔක්කොම මතක් කරගෙන තමන සිහින් අර අනේ දැන් මේ මොහොතේ ලෝකෙ බොහෝ දෙනෙක් පින්කම් කරනවා, දන් දෙනවා, වැඩිහිටියන් සලකනවා, මේ ලෙඩ වෙච්ච අයට උපස්ථාන කරනවා, භාවනා කරනවා, සීල රකිනවා. අනේ ඒ ටික මේ මං ඉස්සරහා මේ කරන ඔක්කොම දැන් මට පේනවා. අනේ සාදු සාදු මමත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා හිතුව හිතන්නේම සරල දෙයක් කියලා. ඒ පින තමට අනුමෝදන් වෙනවා. මහා කුසලයක් ඒක. තමන්ට ඒක දැනෙනවා. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් ওই අනාථපිණ්ඩික සිටුතුමා මේ ජේතවනාරාමයේ පූජා කරද්දී මේ එතන ඉඳලා තියෙන වයසක මිනිස්සු බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණේ අරක තමන් කළා වූ පිනක්සේ බොහොම සතුටින් අනුමෝදන් වෙලා තියෙනවා. සතුට වෙලා තියෙනවා. මේ පින්කම දැකලා සාදු සාදු කියලා. අනාථපිණ්ඩික සිටුතුමා මේ යන කලින් මේ මිනිස්සු මරණයට පත් වුණා. මේ පින ගැනම හිත හිත ඉඳලා ආදීවේ ලෝකෙ ගියා. මෙච්චර වේදන් කළා මේ පන්සල හදපු මිනිස්සේ දීවි ලෝකේ යන්නේ කලින් මෙහා ගිහලේ. අරපින් අනුමෝදන් වෙලා. ඔව් එහෙම මානසික ශක්තියක් මේ තියෙනවා ඒකයි. ඒ විතරක් නෑ, දැන් මෙතන අපි මහා දානයක් දෙන්න කියලා දැන් හෙට දවසේ දෙන්න කියලා හිතාගෙන ඉන්න අවස්ථාවේ අද රැමිය ගියෝතින්. අපි මේ යන්නේ අරපින් ආනිසංශයක් අරගෙනමයි. නිකන් නෙවෙයි. දුන්න වගේ ආනිසංශයක් කරන් තමයි යන්නේ අපි. ඒ විතරක් නෙක අනිත් පැත්තක් තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. අපි කියමු කාට හරි හානියක් කරන්න අපි ඕඩර් එකක් දුන්නයි කියලා. ඒ ඕඩර් එකෙන් එයා මැරෙන්න යන මේට අවුරුදු 10කට පස්සේ වෙන්න පුළුවන්. ඕඩර් එක දීලා අපි මී යනවා. අපි මී යන්නේ අර ප්‍රාණඝාතය තරම්ම. මේම එකක් තියෙනවා. ඒක සාමාන්‍ය එකක් නෙවෙයි. අපි කියමු අපි අම්මා තාත්තා වගේ කෙනෙකුට හානියක් කරන ඕඩර් එකක් දුන්නයි කියලා. ඒක තව අවුරුදු 100කින් එහා පැද සිද්ධ වුණත් අද තමයි මිය ගියෝතින් එයා ආනතර කර්මයක් කරගෙන යන්නේ. එහෙම කර්ම ශක්තියක් තියෙනවා. සිතිවිලි කියන්නේ මේ කර්මය තමයි එනෝ ඒත් එකම. ඒක තීරණය වෙලා තියෙන එකයි. එහෙම පැත්තකුත් තියෙනවා. අන්න ඒකයි භයානක. ඒ නිසා මේ දෙපැත්තම අපි තීරණ ගන්න වෙනවා. හරියට තමන්ට ධර්මඥානය සහ අවබෝධය තිබුණොත්, තමන්ට සීහය තිබුණොත්, තමන්ට මේ පැත්ත ඉහෙලටම දිනු කරගන්න පුළුවන් ඒකයි. බුදුහාරමේ දෙපැත්තම පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඇත්තෙම ධර්මයේ හැකියතාවක් අහන්න ඕන. දැන් මේ අයට එක බණක් කියනකොට අපි ඒ වගේ බණ හතර පහක් අහනවා ඇත්තෙම. අහලා තමයි කියන්නේ අපි ධර්මයේ දන්නේ කියලා අපි නිකන් ඉන්නේ ඇත්තෙම. අපි හැමදාම අහන බණ. හැමදාම ධර්මයක් කියන්නේ දිනක එක එක පැති වලින් බලනවා. බලන විතරක් නෙවෙයි හිතන වේවා. දැන් එක පොයක මේ ධර්ම සාකච්ඡාව කළා, ඊළඟ පොයට බණ කියන කම්ම අපි ඊළඟ පොයට එක සූදානම් කරගන්නවා. ඒක හිතන දැන් මොකද්ද කියන්නේ, කොහොමද කියන්නේ, කොයි විදිහටද කියන්නේ, කොයි සූත්‍රලින්ද ගන්න කියේ කිය විවිධ පැති වලින් අපි හිතනවා. මෙහෙ විතරක් නෙමෙයි අච්චම වෙනත් පන්සලක් දැන් මේ පොයට දැන් මේ වෙසක් නිසා පන්සල හතර පහක අපි යනවා හැමේ. ඒ හැම තැනටම ඇතමිට හෑන්ඩ් අවුට් හදනවා. ඒ කරුණු කියන්න ඕන කරුණේ ඔඩියන්ස් එක බලන කොයි වගේ පිරිසද ඉන්නේ. බල බල ඒ විදියට තෝරගෙන ඒව අපි හිතනවා. හිතලා තමයි කියන්නේ. ඒක පාරම ගිහිල්ලා මේ යන ගමන් හිතලා නෙමෙයි මාතෘකාවක් කියන්නේ. ඇත්තෙන්ම එහෙම මුලින් සූදානම් වීම තමයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, එකින් මිනිස්සු ඇතමිට එක්කෙනෙක් වෙන්න පුළුවන් බනහන්නේ නැන්නේ. ගැටලුවක් නෑ අපට. අපේ සූදානම අපට යහපතක් කියලා. මොකද බන කියනකොට ලොකුම වාසිය වෙන බන කියන කෙනාට. එයා ඒ වෙලාවේ තනි කරම මානසිකත්වයේ ඒකට යොමු වෙලා ඉන්නේ. කිසිම අකුසලයක් ඉදරෙන්නේ නැහැ. ඒක දිගටම ඉහළම මානසිකත්වයක ඉන්නේ. ඒ නිසා තමයි බන කියද්දි සමහර හාමුදුරුවෝ මාර්ගඵල ලැබලා තියෙන්නේ. බන කියද්දි මාර්ගඵල ලැබලා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා සෝතාපන්න හාමුදුරු කෙනේ ධර්මාසනාරූඪ වෙලා ධර්මාසනෙන් බැහැලා යන අනාගාමී වෙලා. සමහර අනාගාමී කෙනේ ධර්මදේශනා පටන් ගන්නේ අනාගාමීව ධර්මාසනෙන් බැහැලා යන රහත් වෙලා. එහෙම සිද්ධින් වෙන සඳහන් වෙනවා. ඒ නිසා අපි කාටත් මේක ප්‍රයෝජනවත්. මේකේ වැඩිපුර යදෙන වැඩිපුර මේක හිතන්න ඕනේ ඒකෙන්. වැඩිපුර හිතුවොත් තමයි මේකේ ප්‍රයෝජනේ තියෙන්නේ. ඇහුවටම නෙවෙයි ඇත්තෙන්ම. අහන දේ වැඩිපුර වහර ගන්නක් ඇප්ලයි කර කර බලන්න ඕනේ දැන්. වාහන යනකම දරුවන්ගේ ප්‍රශ්නවලදී මේක තමයි දරුවෙක් වෙනස් වෙනකොට උන අනිත්‍යතාවය බලන්න ඇත්තෙන්ම. එයාගේ මනස වෙනස් වෙන හැටි, එයාගේ ශරීරය වෙනස් වෙන හැටි, එයාගේ ආකල්ප වෙනස් වෙන හැටි ඒ දරුවා තුලින් බලන්න මේක. අපේ රූපය හරහාත් බලන්න, පින්තූර දිහාත් බලනකොට මේ වෙනස බලන්න මේකේක. මේකෙන් දුක් වෙන කියලා නෙමෙයි මේ කියන්නේ. මේව බලන්න බලන්න අපේ ලොකු ප්‍රබෝධයක් අභ්‍යන්තරය ඇති වෙන්නේ. මේක යථාර්ථය කියන එක. ඒත් එක තමයි ලොකු මානසික සතුටක් එන්නේ. අනාගතයේ Tamante එන්න තියෙන කරදරවලදී ඊටාම ශක්තිමත්ව මුහුණ දෙන මේ සූදානමයි සකස් කරගෙන තියෙන්නේ. ඒකයි. ඒ නිසා ඒකෙදි වැදගත් කරුණක් තමයි එකක් තමයි හොඳට අනුපිළිවෙලින් බණ අහන්නට ඕන. අහද්දී ප්‍රශ්න අහද්දී තමයි බුද්ධිමත් වෙන්න ඕන. ඇතැම් විට අපි එක අනුපිළිවෙලකට දිගටම කියන්නේ ඇතැම් විට කියන්නේ අපි ඒකට සම්බන්ධ කිසිම සම්බන්ධයක් නොමැති වෙනස් එකක් කහනවා ඇතැම් විට. ධර්ම කාරණා දැනෙති හොර කමන්නේ අපි හොඳ අපි අගේ කරනවා අපි උනන්දු කරනවා අහන්නේ කියලා. නමුත් ඒ අනුපිළිවෙලට සම්බන්ධ එකක් ඇහුවොත් තමයි සාර්ථක. නැත්තම් සම්පූර්ණ මියන්නේ අවධානය වෙනත් පැත්තකට. යන විතරක් නෙවෙයි යහගෙන ඉන්න අනිත් අය බොහෝ දෙනාට ඒක අර දෙකට කන්ටිනියුස්ලි ආපු එක එයාගේ වෙන පැත්තකට යන්නේ. පුද්ගලිකව හාමුදුරු කෙනෙක් හම්බෙච්චලක ඕන දෙයක් අහන ගැටලුවක් නැහැ. නමුත් පිරිසක් නැද්ද දිහානකොට ඉතාම සැලකිලිමත් වෙන්න ඕන. ඒ අදාළ මාතෘකාවට සම්බන්ධ එකක් යන විදිහටම අහන්න. එතකොට තමයි ඒකේ සාර්ථකත්වය තියෙන්නේ. නැත්තම් ඔඩියන්ස් එකට ලොකු හානියක්. සමහරවිට අපි සමහර වෙලාවට ස්කිප් කරලා දාන්නේ මේක. සමහර ඒවා. ඒකට උත්තර දෙන්න පුළුවන් බැරි නැහැ. නමුත් අර අනිත් පැයට අර ඔව් ෆ්ලෝ එකට ලොකු හානියක් වෙන්නේ. වෙන පැත්තකට යන්නේ අර මෙතෙක් අපි සූදානම් කරගෙන ආපු ඔක්කොම එක වතුරේ. අන්න ඒකයි. ඒ නිසා සමහරට අමනාප වෙන්නේ අපි එහෙම කරනවා හිතලම කරන්නේ. ඒ කරන්නේ බොහෝ දෙනෙකුට යහපතට කරන්නේ. තනිය හම්බෙච්ච වෙලාවක ඕන ප්‍රශ්න ලියාගෙන ඉවර වැලක් වුණත් අහන්න. කිසි ගැටලුවක් නැහැ. නමුත් ඔඩියන්ස් එක දිහානකොට නිතර සමන් බුද්ධිමත් වෙන්න ඒ යන ටික ෆ්ලෝ එකට සම්බන්ධ එකක් අහන්න. එතකොට තමයි ඒක සාර්ථකත්වයේ නැත්නම් අර අනුපිළිවෙලට හානියක් වෙනවා විතරක් නෙවෙයි එතැන්ට කාලයක් මදි වෙනවා අපිට කියන්න. ඒකත් වෙනවා. ඒ නිසා මේ අමනාපෙන් නෙවෙයි කියන්නේ කාත් එක්කවත් බොහොම ආදරෙන් බොහොම මේ ගෞරවයෙන් උත් කියන්නේ. එතකොට ඇත්තෙම දැන් අපි දෙපිරිසම බුද්ධිමත් වෙන්න ඕනේ ඒකයි. මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බුද්ධිමත් වීම කියන්නේ මහා උගත්කම අවශ්‍ය නැත්තේම. දැන් සමහර මිනිස්සු ඉන්නවා මේ අකුරක් අර ලියන්න බැරි සමහර මිනිස්සු. ගම්රාදපුර වැටි තාම දුෂ්කර ගම්මානවලු නමුත් ධර්මය හද්දි තාම දක්ෂයි කට්ටිය. තාම තියුණු විදියට ફોકસ කරන්න පුළුවන් කට්ටියද. දැන් අපි අසුර ගන්න සමහර හාමුදුරුවෝ ඇත්තෙම ධර්මයෙන් ගැඹුරට ගිහිපු අය මේ සාමාන්‍ය පෙළවත් පාස් නෑ ඇත්තෙම. ඒ හාමුදුරුවෝලා සාමාන්‍ය පෙළවත් පාස් නෑ. දැන් අපි වගේ ඉතින් ලොකු උපාධි නෑ ඉතින්. නමුත් අපි හැතැම්ම හතර පහ යනවා පයින් ඒ හාමුදුරුවෝලා හොයාගෙන. ධර්මයේ දක්ෂයි අය දැන්. තාම ඇතැම් විට ඒ සබ්ජෙක්ට් එකෙන් බුද්ධිසම් වලින්ම ප්‍රොෆෙසර් කෙනෙකුට වඩා යාට එක්ස්පීරියන්ස් තියෙන අය තාම ලස්සනට ඒක කියනවා. ප්‍රොෆෙසර් කෙනෙකුටවත් කිට්ටු වෙනවත් බෑ ඒකයි. ඒ නිසා එතෙන්දි දක්ෂ වීම තමයි වැදගත් වෙන්නේ. ඒ දක්ෂතාවයේ තියෙන කෙනා වයසෙන් අඩු කෙනෙක් වෙන්න පුළුවන්, අපි තරම් අධ්‍යාපන සුකන් නැති කෙනෙක් වෙන්න පුළුවන්, ඇතැම් විට භාෂා හුඟක් දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් විතරක් නෙවෙයි සමහර බුලත් ඉඩක් කාලා මේ ගලකුඩ වාඩි වෙලා ඉන්නේ සමහරලාට. මහා ලොකු මේ ආරෝපණය කරේනත් නැහැ සිල්වත් කියලා මේවම ලස්සනට පිළිවෙඩ කිලත් නැහැ එහෙම. සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්නේ. අන්නේ කයි දෙන්නේ. ඉන්නවා සමහරට හඳුනා ගන්නත් බෑ මේ කට්ටිය මෙහෙමද ඉන්නේ කියලා. මේක තමයි ඇත්තම සාමාන්‍ය ස්වභාවය. ඒගොල්ලන් Tamante පෙන්නලා බාහිරින් දෙයක් එයට ලබා ගන්න අවශ්‍ය නැහැ ඒකයි. සමහරට අපි බොහෝ විට මේ Tamanගේ පිළිවෙල තියාගන්න බොහෝ විට ආකර්ෂණයක් ඇති කරගන්නේ බලෙන්. අනිත් අයගෙන් ඇත්තම දහමින් ඉහළට යනකොට තමන්ගේ රූපේ නිසාවත් ඇඳුම නිසාවත් ඒ හැඩවැඩ නිසා තමන් ආකර්ෂණය කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ ලස්සන වෙන්න එපා කියලා. හොඳට ලස්සනට ඉන්න ප්‍රසාදයෙන් ඉන්න අනිත් අය දැක්කාම සතුටු නිදිට ඉන්න. හැබැයි ඒකෙන් තමන් අමුතු ප්‍රසාදයක් කීර්තියක් අපේක්ෂා කරන්නේ නැහැ. මොකද ඊට වඩා දෙයක් තමන්ගේ අභ්‍යන්තරේ තියෙනවා. දැන් අපි නිතරම කියන බණ කියද්දි හොඳට අඳින්න, හොඳට ආභරණ පළඳින්න, ලස්සන ඇඳුම් අඳින්න, හොඳම වාහන වලින් එන්න. කිසි ගැටලුවක් නැහැ. නමුත් දහමෙන් ඉහළට යනකොට අපට අරවට වඩා වටින දෙයක් අපේ අභ්‍යන්තරේ ගොඩ නැගෙනවා. ඒක තමයි සතුට සමන්ට. අරවත් සමාජ සම්මත විදිහට කරන නොකරන්නේ නැහැ. කරාට වරදක් නැහැ. කරන ගමන් තමන් ඊට වඩා මානසික මට්ටමින් ඉහළ තලයක ඉන්නේ. මොකද මේ අපිට තියෙන කීර්තිය දැන් අපි කියමු හොඳම වාහනයක් අපි දැන් අපි ගමේම හොඳම වාහනය අපි ගත්තා කියමු. දැන් කවුරුත් අපට වර්ණනා කර කර ඉන්න හොඳ වාහනය කියලා. බැරි වෙලත් වෙන කෙනෙක් ඊට වඩා හොඳ වාහනයක් ගත්තොත් මොකද වෙන්නේ? අර කීර්තිය ඔක්කොම ඉවරයි. අන්න ඒකයි. මේ අපි බාහිරින් ලබන එක අන්න ඒකයි වැඩි. මේක වැඩිකල් තියෙන්නේ නැහැ ඒකයි. තියාගන්න බෑ අපිට හඳවගන්න බෑ. ඒක ඉක්මනට වැටෙන පල්ලෙහාට. නමුත් මේ මානසිකත්වයෙන් වැටෙන මානසිකත්වයෙන් ගොඩනගා ගන්න මේ ශක්තිය එහෙම වැටෙන්නේ නැහැ. වටින් යන්නේ ඒකයි. ඒ විතරක් නෙවෙයි තමන්ට කෙනෙකුට තමන්ට දෝෂාරෝපණය කළවත් හානියක් කරන්න බෑ. වටින් මේක. දැන් අපි කියනවා අනිත්‍ය අපි වටනවා ඒ චෝදනා කළා එහෙම කියලා. එහෙම දෙයකින්ම තමන් වටන්න බෑ ඒක. තමට ඉන්න තැන නැති වෙන්න පුළුවන්. ඉන්න තැන යන්න වෙන්නත් පුළුවන්. නමුත් එයා යන්නේ ඊට වඩා හොඳ තැනකට ඒක. ඉන්න තැනින් ගිය කියලා අසාරතක වෙන්නේ නැහැ කෙනෙක්. නැත්නම් මෙතන යන්නේ හිටිය තැනට වඩා ඉහළ තැනකට යන්නේ. දැන් අපට ගත්තොත් මුලින්නම් අපි හැම දෙයක්ම අත්හැර ආවියත් එන්න. අත්තරින්නේ තව ඊට වඩා ඒ කියන්නේ ඉහළ මානසිකත්වයේ දින වෙන මට්ටමක් ළඟා කරගෙන තමයි යන්නේ. නිකන් නෙවෙයි. ඒ කියන්නේ භෞතික වශයෙන් ගොඩ ගහගන්නේ නැහැ ඇත්තෙන්ම. ධනෙන් ගොඩ ගහගන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් විවේකයක් තියෙන විදියට හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න පුළුවන් විදියට හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් විදියට ඒ තැන් කරා තමයි යන්නේ ඇත්තෙන්ම. එහෙම තමයි යා යුත්තේ අපි. එක තැනකම ඉන්න ඕනේ කියලා එකක් නැහැ. එහෙම යද්දී තැඹෙට ඉන්න තැන් නැති වෙනවා දැන් මිට. මුල් කාලේ රැකියාවක් නැති වෙනවා සමහරකට. එහෙම වෙලා තමයි ඇතැඹෙට යන්නේ. එහෙම ගියාට තමන්ට හානියක් වෙන්නේ නැහැ. මොකද තමන් ඉහළ මානසිකත්වයක ඉන්නේ තමන් දියුණුවක් කරාම යන්නේ. තමන්ගේ මානසික දියුණුව කියලා කියන්නේ තමන් සතුට වැඩි වෙනවා ටිකෙන් ටික. ධනය වැඩි උනායි කියලා සතුට වැඩි වෙන්නේ නැහැ. උගත්කම් වැඩි උනායි කියලා සතුට වැඩි වෙන්නේ නැහැ. සතුට තීරණය වන්නේ තමන්ගේ කොච්චර ගුණධම් වැඩිද, තමන් කොච්චර අනිත්‍ය කිරේ කරුණා මෛත්‍රිය දක්වනවද, තමන් අන ප්‍රශ්නවලදී කොච්චර මානසිකව නොවැටි ඉන්නවද, අන්න ඒකෙන් තමයි තමන් කොච්චර සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වෙන්නේ. ඒ සඳහා හේතු වන තාම වැදගත් සූත්‍රයක්. දැන් ඇත්තෙම දැන් මේ සූත්‍රය අපි කලිනුත් ඇත්තෙම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් ආයේ ගත්තෙත් මේක අපි මේව නිතර නිතර සාකච්ඡා කරන්න ඕනේ කියන අපිට මේ අමතක වෙනවා. ඇතැම් විට සමාජ අපි මහා ගැඹුරු ධර්ම කාරණා පටිච්චසමුප්පාදේ වගේ චතුරාර්ය සත්‍ය වගේ ඉතාම ගැඹුරු කාරණා අපි සාකච්ඡා කරද්දී ඇතැම් විට ඉතාම ප්‍රවීණ දක්ෂය විදිහට අපි සාකච්ඡා කරනවා, විමර්ශනය කරනවා, ඇනලයිස් කරනවා කළ බැලුවට මේ පල්ලෙහාය මොකුත් අපි ළඟ නෑ සමහරවිට නේද? පල්ලෙහාය ඒවා නැත්නම් මොකුත් රැඳෙන්නේ නෑ අපේ එකයි. සාකච්ඡාවකදී අහගෙන ඉන්න ඇටි ගන්න පුළුවන් හරීම දක්ෂයෙක් හරීම හොඳ මහා වියතෙක් කියලා හිතෙනවා. නමුත් ඒ මොනවත් අපේ ජීවිතවලට එන්නේ නැහැ ඒක. තමන්ගේ ජීවිතේට එන්නේ පදනම තමයි, ෆවුන්ඩේෂන් එක තමයි මෙන්න මේ කරණිමිත සූත්‍රෙන ගුණ ටික. ඒ නිසා ඒ ටික අපි සරලව මෙන්ම ගැඹුරින් සාකච්ඡා කරනවා. කල්පනාවෙන් අහන ප්‍රශ්න ආවොතින් ප්‍රශ්න අහන්න ගැටලුවක් නැහැ. ප්‍රශ්න නොහයින කියලා නෙමෙයි මේ කියන්නේ. ප්‍රශ්න අහන්න මේ හොඳයි. මේකේ තියෙන්නේ මේ කරණීය සූත්‍රය දේශනා කරන්න හේතු වෙච්ච කතාවත් අපි දැනගන්නට ඕන. බුදුහාමුදුරන් කාලේ එක්තරා ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් බුදුහාමුදුරන්ගේ ළඟ මහණ වෙලා භාවනා කරන්න කියලා ආරණ්‍යයකට ගියා. දැන් ඒ කාලේ සිටිත තමයි මහණ වෙච්ච හාමුදුරන්ලා බුදුහාමුදුරන් ළඟම ඉන්නේ නැහැ. උන්වහන්සේ ළඟ මහණ වෙලා නැත්නම් සරියුත් හාමුදුරන් ළඟ, මුගලන් හාමුදුරන් ළඟ, ආනන්ද හාමුදුරන් ළඟ මහණ වෙලා භාවනා කරන්න ඕන උපදේශ ටික අරගෙන අපි ඒවට කියන භාවනා කමටහන් කියලා ඒව අරගෙන ඈත ප්‍රදේශයකට ගිහිල්ලා විවේක තැනක ඉඳගෙන භාවනා කරනවා. ඒක තමයි සාමාන්‍ය සිරිත. බුදුහාමුදුරන් කාලේ සාමාන්‍ය සිරිත බොන්න කමන්නේ. බුදුහාමුදුරන් කාලේ ඒක තමයි සාමාන්‍ය සිරිත. එහෙම ගියාට පස්සේ මේ ලියක් පෑන් තියෙනවා දෙන්න පුළුවන්. මේ එහෙම ගියාට පස්සේ බොහෝ විට ලක්ෂණය තමයි ඒ ගිහිපු බොහෝ අය නැවත ආර්ය මාර්ගඵල ලබාගෙන ප්‍රතිඵල ලබාගෙන මෙහාවේ. නමුත් සමහර අවස්ථාවල කරදරයට පත් වෙලා නැවත ආව අවස්ථාවක් තියෙනවා. එහෙම අවස්ථාවක් තමයි මේ කරණීය සූත්‍රය දේශනා කරන්න හේතුනේ. ඇත්තෙන්ම බුදුහාමුදුරුවෝ ඈත ප්‍රදේශවල ගිහිල්ලා එන හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න දෙකක් අහනවා. අපි මේක කලින් සාකච්ඡා කරලා තියෙනවා. දුරමහැරි ඉඳලා හාමුදුරු කෙනෙක් ආවටින් බුදුහාමුදුරුවෝ ප්‍රධාන වශයෙන් අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ තමයි සුහඳව කතා බහ කරනවා කොහොමද කියලා අහලා විස්තර අහලා සුහඳතාවය ප්‍රකාශ කරලා ඊට පස්සේ අහන හොඳට දානමානියම ලැබෙනවද කියලා සිව්පස්සේ ලැබෙනවද කියලා අහන පැත්තේ. ඒක අහන ප්‍රශ්නයක් බුදුහාමුදුරුවෝ. මිනිස්සු හොඳට දාන දෙනවද? ඒක අහන බුදුහාමුදුරුවෝ. දෙවෙනි කාරණේ තමයි හොඳට භාවනා කරාද කියලා. ඒක අහන්නේ. මොකද තමයි අහන ප්‍රධාන ප්‍රශ්න දෙක. කලින්ම භාවනා කරාද කියලා අහන්නේ. මුලින් අහන්නේ දානේ ලැබුණද කියලා අහලා තමයි. දැන් ළමයෙකුට උනත් අපට හොඳම උදාහරණයක් නේද? ළමෙක් මේ පාඩම් කරාද ලිව්වද කියලා අහනට වඩා ළමයා කාලෙ බිලිනවද කියලා බලන්න ඕනේ. ඇත්තම දැන් බුදුහාමෙන් කාලෙත් හරිම ප්‍රායෝගිකයි බුදුහාඳුර මේ සමහර අසරණ අය හැතැමිට බඩගින්නෙන්ම බණහන සූදානමික අවස්ථාවල බුදුහාඳුර කැම දීලා තියෙනවා. ඒ ඇයිට ඒකයි ඒකත් අවශ්‍යතාවය. ඒක නැතුණු තැතැමිට මේක එන්නේ අර බඩගින්නත් එක්ක ඒකටනෙ හිතයන්නේ. බඩගින්න තියෙනවා නම් බණ අහන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් අර වගේ ඈත ප්‍රදේශයක බණ භාවනා කරන්න ගියා. ගියාට හැබැයි ගිහිල්ලා ඒ කැලේක භාවනා කරන්න සූදානම් වුණේ. භාවනා කරන්න හදනකොට ටික දවසක් භාවනා කළා සිල්වත්ව. නමුත් ඒ කැලේ ගස්වල ලොකු ගස්වලට අරගෙන හිටියා අල්පේසාකේ දෙවිවරු. මේ දෙවිවරුන්ට ඒ ගස් උඩ ඉන්න බැරුව ගියා මේ පල්ලෙහා මේ සිල්වත් ස්වාමීන් වහන්සේලා භාවනා කරනකොට. මොකද එහෙම සිල්වත් කෙනෙකුට වඩා ඉහළින් අනිත් කෙනෙකුට ඉන්න බැරි වෙනවා ඒකෙන්. ඒක තමයි ලක්ෂණය. අල්පේසාක්‍ය කියන්නේ මේ බලය, යාගේ බ්‍රයිට් එක වැඩි, යාගේ ලයිට්ස් වැඩි, යාගේ මේ ස්පිරිට් එක වැඩි. ස්පිරිට් එක අඩු අය අල්පේසාක්‍ය කියන්නේ. මේ එනර්ජි එක අඩුයි කට්ටියගේ. ඒ කියන්නේ පොඩි දෙවිවරු, පුඩා පුඩා අය. මහේසාක්‍ය කියන්නේ ඉහළයි, ඉහළ දිවිලෝකවල ඉන්න. ඒ වැඩි වෙන මෙයාට සම්බන්ධ වෙන අඩුයි ඇත්තෙම. අපිට නිතර මුණ ගැහෙන්නේ මේ ගස් පර්වත නැත්තම් ගොඩ නැගිලි භූමි ආශ්‍රිතව ඉන්න දෙවිවරු. ඒක ඇයි කියන්නේ අල්පේසාක්‍ය කියන්නේ. එතකොට මෙහෙම වුණාට පස්සේ දැන් අර දෙවිවරු කැමති නැහැ මේ හඳුනන භාවනා කරනකොට. මොකද භාවනා කරනකොට අර ගොල්ලන්ට බාධාක් ඒක. තමන්ට වඩා ඉහළ විශේෂේස්ත්‍රයේ ඉක්මෝලේ යනකොට, තමන්ගේ ෆීල්ඩ් එක ඉක්මෝලේ යනකොට අනිත් අය කැමති නැහැ ඒක. ආධ්‍යාත්මික ගමනේදී විශේෂයෙන් මේක තියෙනවා. දැන් මේ වසවර්ති මාර්යත් එහෙම කියනවනේ. වසවර්ති මාර්යය කියන්නේ සාමාන්‍යයෙන් කරදර කරන්නේ නැහැ. එයාගේ විශේෂ, ඒ කියන්නේ දිව්‍ය ලෝක විශේෂ ඉක්මෝල ධානපැත්තට යන හදනකොට තමයි එයා බාධා කරන්නේ. කියන දිව්‍ය ලෝක හයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝක දැන් මනුස්ස ලෝකෙ උම තියෙනවා. ඊට පස්සේ මේ සතර අපපාය හතරක් කොහොම තියෙනවා පල්ලෙහා මේව මනුස්ස ලෝකෙ. මනුස්ස ලෝකෙන් ඉහළ තියෙනවා දිව්‍ය ලෝක හයක් තියෙනවා. කොහොම කොහොම දිව්‍ය ලෝක හයක් තියෙනවා. මේ දිව්‍ය ලෝක හය මේක ඉහළම ආයතන වසවා මේ පසවර්ති දිව්‍ය පුත්‍ර හැමිනේ මේකේ. මාර දිව්‍ය පුත්‍ර පින කුසලවල ඉහෙලෙන්නේ මේ කට්ටිය. මේ ඔ මෙතනින් ඉහළට වත්නේ බ්‍රහ්ම ලෝකය යනවා. බ්‍රහ්ම ලෝකය කියන්නේ ධානත් එක්ක. ධාන කියන්නේ හිත දිනු කළා, කන්සන්ට්‍රේෂන් එක ඉහළටම දිනු කළා, ඒ පැත්තයි. දැන් සාමාන්‍ය සින්දහම් කළා මේ මට්ටමේ ඉන්නේ නැහැ, මෙයා නුකු මොහොත් බාධාවක් කරන්නේ නැහැ. මේව ඉක්මනට ධාන ලැබල ඉහළට යන්න හදනකොටම ඒයට මෙයා බාධා කරනවා. මොකද යාට පාලනය කරන්න බැරි කරනවා ඒකයි. එයාගේ ෆීල්ඩ් එක ඉක්මවල යනකොට ඕකම් කරනකොටම තමයි එයා බාධා කරන්නේ. එහෙම ලක්ෂණයක් තියෙනවා. ඒතකොට දැන් මෙතෙන්දිත් උනේ දැන් මෙතන ඉන්නේ දැන් මෙතන මේ හාමුදුර දැන් මිනිස් හැටි අපි මෙතන ඉන්නේ. දැන් මේ දෙවරු මේ මට්ටමේ ඉන්නේ. ඒතකොට මෙයාගේ ක්ෂේත්‍ර ඉක්මවල යන තමයි මේ සූදානම් වෙන්නේ. එතකොට එතෙන්දි තමයි කට්ටියට අසහනයක් උනේ ඉන්න පීඩාවක් උනේ. ඒ විතරක් නෙවෙයි සිල්වත් කෙනේ පල්ලෙහා ඉන්නකොට සීලෙන් අඩු කෙනෙකුට ඉහළින් බැරි වෙනවා ඇත්තේ මේකයි. සාමාන්‍ය මනුස්ස ලෝකෙදි පුළුවන් මේක ගැටලුවක් නෑ. නමුත් ආධ්‍යාත්මික ඉහළට යනකොට මේ විශ්වය අනිත්යෙන් පේන්න ගන්නවා යාට. මනුස්ස ලෝකෙ අපට ඒක පේන්නේ නැහැ ඇත්තේම දැන්. ඔය සමහර භූතයන්ටත් පේනවා ඒක. සමහර දිව්‍යයන්ට සමහර භක්යන්ට මේ ඔක්කොම ටික විෂයපතේ පේනවා, ෆීල්ඩ් එකේ පේනවා, ශේත්‍රේ පේනවා යාට. මොන පින් කළද යන්නේ, මොන අකුසල් කළද පලියට එන ඔක්කොම ටික යාට පේනවා. යාට ස්පේස් එකක් නෑ. ස්පේස් එක ඉක්මවල තියෙන හැම තැනම ටික යාට පේන ගන්නවා. ඒතර මේ පේන්න ගනිද්දී ඒ කර්මයන් කරන සත්‍යයන් පේනවා. ඒ කර්ම ෆීල්ඩ් එක ඉක්මවල යන අය ඉන්න පේනවා. පල්ලෙහාට එන අය ඔක්කොම යාට පේනවා. මේව විනිවිද ඔක්කොම පේනවා යාට. ඒ තමන්ගේ තියෙන ප්‍රභාවට අනුව දැන් මෙයාට ඇතැම් විට මේ මට්ටම පේන්නේ නැහැ. නමුත් මෙයාට මේ ඔක්කොම පේනවා. මෙයාට මේක පේන්නේ නැහැ. මෙයාට ඔක්කොම ටික පේනවා. එහෙම තමයි ඉහළට යන්න යන්න ඉහළට පල්ලෙහා පේනවා. දැන් කන්දක් උඩ ඉන්නකොට පල්ලෙහා පේනවනේ. පල්ලෙහාට උඩ යයි පේන්නේ නැහැ. දැන් මෙතන මවුන්ටන් එකේ උඩට ගියාට පස්සේ මේ ඇතැම්මිට මම හිතන්නේ මේ කවුන්ටි මහ හතර පහක් පේනවාද මම හිතන්නේ. ලොස් ඇන්ජලිස් ඉතරක් නෙවෙයි සිටිස් වශයෙන් ගත්තොත් සිටිස් 100ක් විතර පේනවාද මේ මවුන්ටන් එකට මම හිතන්නේ. කන්ද මුදුනටම ගියොත්. ඔව්. පොඩියට නැති වුණා සාමාන්‍ය මට්ටමෙන් හරි ඈත පේනවා මේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට මෙවැනි ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒ තත්ත්වයන් පේනවා. අන්න ඒක තමයි තියෙන වාසිය. සත්‍යන්ට අපිට තියෙන අවාසිය මේක පේන්නේ නැති එක ඇත්තෙම. අපට මේ වාසිය පේනවා නම් අපි උපරිම උත්සාහ කරන මනස දිනු කරගන්නේ. ඒකෙන් කියන්නේ මේ දිනදා කටයුතු වලට හානියක් කරගන්න කියලා. මේ ටිකත් ඔක්කොම කරද්දී කොහොම හරි කාලය වැය කරගන්නවා, කාලය වෙන් කරගන්නවා මේ පැත්තට. මොකද Taman දන්නවා මේ පැත්ත තමයි නියම සතුරු තියෙන පැත්ත තියෙන්නේ කියලා. ඒ නිසා Taman දක්ෂ වෙනවා මේ අවබෝධයත් එක්ක මේ ෆීල්ඩ් එකේ වැඩි කරපුර කරනකොටම Taman ස්පිරිට් එක වැඩි වෙනවා, Taman ඕරා එක වැඩි වෙනවා, ප්‍රභාව වැඩි වෙනවා, සලින් ශක්තිමත් වෙනවා, හොඳ අය මුණ ගැහෙන ඔක්කොම ටික මේත් එක්ක හම්බ වෙනවා Tamanට. ලොකු වාසියක් එන්නේ Tamanට. ඒ වාසිය ගන්න මෙයා උපරිම උත්සාහ කරනවා. ඇත්තෙන්ම ඒ වාසියේ තියෙන ඉහළම ප්‍රතිඵලය තමයි. ඒ වාසියේ තියෙන ඉහළම ප්‍රතිඵලය තමයි අපි මේ ශාකින සාමාන්‍ය ගුණධම්ම වල තියෙන ලොකුම වාසිය තමයි අපට හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. මොන කල්යාණ මිත්‍රයන් ලැබෙනවා? කල්යාණ මිත්‍රයන් කියන්නේ හරි ධම්මග කියන සත්පුරුසය අපට මුණ ගැහෙනවා. ඒක තමයි අපි ජීවිතේ ලබන වටිනාම දේ. අපි ජීවිතේ ලබන සියලුම දේවල්ට වඩා වටිනාම දේ තමයි ධර්මයක් කියන අය අපට මුණ ගැහෙනවා. දැන් අපට උනත් එහෙම අපි මුල් කාලේ ඉඳලාම බණ පොතක් හම්බුණත් අනිත් පැයට දෙනවා, හොඳ CD එකක් හම්බුණත් අනිත් පැයට දෙනවා. එහෙම දීලා අන්තිමට හොඳම අය තමයි අපට මුණගෙන. ඒ අයගේ මුණගැහෙන හොඳම අය අපට කියන ඊට පස්සේ. අපි අය හොයාගෙන යනවා සමහරට. කොහේ හරි හොඳ හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තු ගමන් මම යන හොයාගෙන. ඇතැම්මර නිවාඩු දාගෙන යන්නේ. ගිහිල්ලා කතා වහ කරලා මොකක්ද යාගේ දර්ශනේ කියලා, හරියා කොයි පැත්තද බපොත්පත් බලලා තියෙන්නේ, ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ කොයි පැත්තද කියලා අහලා ඔක්කොම අපි ස්ටඩි කරනවා. ඊට පස්සේ කලක් යනකොට ඊට වඩා හොඳ කෙනෙක් හම්බ වෙනවා. ඒකෙන් හරියා කන්ඩෙම් කරන්නේ අපි කවදාවත්. යාගින් යාට ගරු කරලා ඊට වඩා ඉහළ කෙනා කිරෙක් ගන්නවා ඊට පස්සේ. ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට ලෝකෙම ඉන්න හොඳම අය ටික සම්බන්ධ වෙනවා කාලයක් යද්දී. ලෝකෙම ඉතරක් නෙවෙයි ඇත්තෙන්ම කාලයක් යද්දී ඇතැම්මිට අපි මෙහෙම හොඳ වෙනකොට මතක තියාගෙන නිකන් සරල දෙයක් නෙමෙයි මේක. ඇතැම්මිට අපි මේ ගුණධර්මයෙන් දිනු වෙනකොට වෙනත් තත්ත්වයන් වල ඉන්න වෙනත් ආත්ම භාව වලින් ඇතැම්මිට දිවි ලෝක වෙන්න පුළුවන්, බ්‍රහ්ම ලෝක වල ඉන්න පුළුවන්. ඒ අය අපි දිහා බලලා අපි වැසුරු කරන්න පුළුවන් මට්ටම් වල ඉපදෙන එකක් තියෙනවා. අපි මොන ගැහෙන විදියට අපිට ආසන්න තැන්වල ඉපදෙනවා. ඒක තමයි ලක්ෂණ. බෞද්ධ සාහිත්‍යය හුඟා කතා තමා තමන් ඇතැම්මිට දරුණත් එහෙමයි. හොඳට අම්ම තාත්ත හොඳට සිල්වත් නම්, පරිත්‍යාග සීලී නම්, අර ඉහළ ඉන්න සමහර පින් කරපු අය මේ තැන්වලට සම්බන්ධ වෙනවා. දරු වෙනවා ඇතැම්මිට ඉපදෙනවා. තාම පින්කලේ කට්ටිය ඉන්නේ. එන්නෙම මේ ආශ්‍රයෙන් අර ටික ලබා ගන්න මේ ඉන්නේ. ඒකයි. ඒ නිසා එහෙම ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. ඉතින් අපි මේ කතා කළේ මේ දෙවිවරු ගැන. ඉතින් මේ හැම කරුණක්ම වැදගත් ඇත්තෙම. නමුත් මේ වගේ අපි ඉහළට යන්නේ නැහැ, වැඩිපුර යන්නේ නැහැ. දැන් දිවි ලෝක මොකද්ද කියලා ආයෝ විස්තර කරන්න නෙමෙයි අපි යන්නේ. ඒකෙන් සාමාන්‍ය දැනුමක් විතරයි මේ ලබාගන්නේ අපි. ඒ විග්‍රහ කරන අය වෙන මාතෘකාවලට අපිට කතා කරන්නත් පුළුවන්. දිවි ලෝක 6 මොනවද? බ්‍රහ්ම ලෝක 16 තියෙනවා, අරුපාච බ්‍රහ්ම ලෝක 4ක් ආයි තියෙනවා. ඒ වගේ ප්‍රභේද තියෙනවා. ඒව මහා විස්තරයක්. නමුත් මෙතෙන්දී අපි ફોકસ කරන්නේ මේකට. මේකට ફોકસ කරනකොට වැඩි බරක් දාන්නේ අපි මේකට. නමුත් ඒකෙදී අපිට කරුණක් ආවොත් අපි ඒ කරුණ සරලව කියනවා. සරලවත් අපි කියනවා. මේ එතකොට මෙහෙම මේ හාමුදුරන්ට භාවනා කරගන්න බැරි ගියා. අර ඉන්න අමනුෂ්‍යයන්, අර ඉන්න අල්පේ ශාක්‍ය, අර උඩා දෙවිවරු, පහළ මට්ටමින් දෙවිවරු මේ හාමුදුරන්ට බාධා කරන්න පටන් ගත්තා. කොහොමද බාධා කරන්නේ? බොහොම මේ භයංකාර විදිහේ රූප මවල පෙන්නනවා. බියකුරු විදිහේ ශබ්ද ඇහෙන සලස්සනවා බය කරන්න. ඇයි මෙහෙම කරන්නේ? බය කළ කොහොම හරි යවන්න. එහෙම සමහරට කරන්න පුළුවන්. එක එක මට්ටමේ කරන්න පුළුවන් අය ඉන්නවා. ඒගොල්ලන්ගේ බලය අනුව. ඔය දැන් මිනිස්යන් අතරේ තියෙන එක එක මට්ටමේ කරන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි මේ කේ සත්‍යන්ට හැමදේම කරන්න බෑ. හැමදේම කරන්න බෑ. නමුත් එක එක මට්ටම් වලින් දේවල් කරන්න පුළුවන් කට්ටියට. කරදර විතරක් නේ උදව් කරනවා. ඇතැම් විට සම්ම්‍ය දෘෂ්ටික හොඳ හොඳ view එකකින් ඉන්න හොඳ පින්දහම් කරලා ගිහිලා දිව්‍ය ලෝකින කෙනෙක් ඉන්නවනම් අපි භාවනා කරනකොට උදව් කරනවා. ඇතැම් විට දාන මහණයම ලැබෙන විදියට පහසුකම් සලස්සනවා. ඇතැම් විට ඒ කිට්ටුව ගස්වල ගෙඩි හැම මෙහෙ කරනවා ඒ කට්ටිය. ගස්වල වගා වෙන විදියටත් වැඩ කරන ඒ කට්ටිය. එහෙමත් කරන්න පුළුවන්. වතුර ඇතැම් විට දියපාරක් කිට්ටු යන විදියට සලස්සනවා. එහෙම කරනවා. අපි මහණිච්ච කාලේ අපිට මතකයි හාමුදුරු කෙනෙක් කිව්වා මේක සිද්ධිය. ඇත්තටම සිදුවෙච්ච සිදුවීමක් ඔය මේ මම හිතන්නේ ඔය මේ බුත්තල පැත්තට වෙනවා වගේ. ආරණ්‍ය කීටි හාමුදුරු කෙනෙක් මේ භාවනා කර කර ඉති හාමුරු කෙනෙක් ගල් කුටියක තමයි ඉඳලා තියෙන්නේ. ලොකු ගලක පල්ලිය කුටිය ඒකෙම හදාගෙන ගලේම කාමරයක් විදියට යට භාවනා කරපු හාමුදුරු කෙනෙක් දවසක් හවස් හරුවේ නිකන් කරවල වැටෙන යාමේ භාවනා කරමින් ඉනකොට මේ සුදු පාට ඇඳගත්තු මිනිහෙක් ඇවිල්ලා මේ හාමුදුරනේ මට පොඩ්ඩක් හාමුදුර හම්බෙන්න ඕන කියලා පොඩ්ඩක් එළියට එන්න කියලා. ඊට පස්සේ හාමුදුර එළියට ආවා. එළියට ආවට පස්සේ අර ගාල එකපාර පාත් වෙනවා කුටියට. අර මිනිහ අතට දාන්නේ. ඒ වගේ වෙනවා ඇත්තේ. මේ වගේ උදව් ගන්න ඉන්නවා. මේ ඉතින් ඒ වගේ ඇත්තෙම උදව් කරන්න ඇත්තේ ඔය එකක් දෙකක් තියෙන ඇත්තේ ඔය වගේ සිය ගණක් තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. මෑත කාලේ සිදුනොත් තියෙනවා. බුදුහමනේ කාලේ වෙච්ච සිදුනොත් තියෙනවා. පොත්පත්වලත් තියෙනවා. එහෙම උදව් කරන්න ඇත්තේ තියෙනවා. කරදර කරන්න ඇත්තේ තියෙනවා. දෙපැත්තම පැත්ත තියෙනවා. හැබැයි ඉතින් අපි හුඟා ගුණධාමයක ඉන්නවා නම් ඇත්තෙම අපිට උදව් කරන පිරිසක් අපිත් එක්ක රැඳෙනවා. නිතරම ඒ අපේ ಗುಣධම් අනුව ඒවට සම්බන්ධ වෙන පිරිසක් සාමාන්‍ය මනුස්සයෝ විතරක් කියලා කියන්න බෑ ඇත්තෙන්ම. අමනුෂ්‍යයන් අපට නොපෙනෙන පැතිවලත් පිරිසක් අපට සම්බන්ධ වෙන අපි දිහා බලාගෙන ඉන්නේ. ඇත්තෙම දැනටමත් තියෙනවා ඒක. නැත්නම් ඒ නිසා තමයි මෙච්චර අපි සාර්ථකත්වයට ආවේ. හිතන්න එපා මේ අපේ උසහෙන් විතරක් කියලා මේ කරදරයෙන් බේරිලා ඇතැම්මිට රියානතුරු සිය ගානක අපි බේරන්නේ නැති. ඒ අය ගමන් පරක්කු කළා. ඇතැම්මිට ගමන ඉක්මන් කළා. පාරයි හරට මෙයාට හරවලා පාර වරද්දලා ඇතැමිට පාර වැරදුනේ නැහැ කියලා දුක් වෙන වෙපයි. මේ අනතුරක් වෙන්න එකක් මේ වෙන වැදෙන හැරෙව පෙරක් කියලාට. එහෙම වෙන්නේ. මේ මේ හැම දෙයක්ම සෝවාදීව හිතන්නේ එක. හිතුව දුක් වෙන්නේ නැත්තේ. ඉතින් ඒ පැති හුඟාවක් බේරලා තමයි නැත්තම් අපි මේ තත්ත්වයට එමයි කියන එක හිතන්නත් බෑ ඇත්තේ මේක. මව කුසේ ඉඳන් මේ ආපු ගමන් මගේදී කොච්චරනම් අපි අනතුරු වලින් බේරෙන්නේ නැද්ද? ඒ බේරෙන එකේදී මට නම් හිතෙන සැලිතු පානය කරායි උදව් කරනවා අපිට ඒක. අපිට තියෙන හැකියතාවක් අපි හොඳ පින් දහම් කරලා නිතරම අනිත් සත්‍යයන්ට විශ්වාසින් ණයට පින් අනුමෝදන් කරන දිනකතාම කරන පින්කම් වල අනිසංස. ඒකෙන් ලොකු අනිසංසයක් තමට ලැබෙනවා. ඉතින් මේ හාමුදුරන්ට අර වගේ කරදර කරනකොට මොකද උනේ? අර හාමුදුරු දවස් ගානක් බැලුවම හරි ගියේ නැහැ. උත්සාහ කරා මේක මැඩගෙන භාවනා කරන්න. නමුත් ඒ හාමුදුරන්ට අඩු ගානේ මේ කැම බිම කන්න බැරි මට්ටමට ගියා. ධානේ වන්දනත් බැරි මට්ටමට ගියා. ශරීරය දුර්වල වුණා. ලෙඩ වෙන්න ගත්තා හාමුදුරන්ට. ඊපස්සේ තීරණය කරා දැන් ඉතින් කරන්න දෙන්නේ අපි නැවත යම් බුදුහමඳුර හමු වෙන කියලා. මේ අර ආරණගතව භවනා කරන්න ගිය ස්වාමීන් වහන්සේලා නැවත බුදුහමඳුර හමු වෙන්න ආවා. ඇවිල්ලා කිව්වා මේ මගේ සිදුවීමක් අපට වුණා කියලා. බුදුහමඳු තේරුම් ගත්ත මොකද ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ කිව්වා ඔබ නැවත ඒ තැනටම යන්න වෙන කොහෙත් යන්න එපා. මේ සූත්‍රය ඉගෙන ගන්න ඉස්සෙල්ලා කියලා මේ සූත්‍රය ඉගෙනවා. මේ සූත්‍රය ඉගෙනලා මේක ගිහිල්ලා සජ්ජහන කරන ස්ථානේ සාකච්ඡා කරා. ස්ථාන සජ්ජහන කරන හැමදාම සජ්ජහන කරන විතරක් නෙමෙයි මේක ප්‍රැක්ටිස් කරන්න. මේක එකහතකින් සජ්ජහන කරලා මේක බ්ලෙසින් එකක් ඇත්තේ මේක පැත්තකින්. අනිත් එක මේකේ තියෙන ඔක්කොම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ ડોක්ටරින්ස් ටිකක් මේ තියෙන. ඒ නිසා මේක එක පැත්තකින් කියන කමටහනක් අනිත් පැත්තෙන් මේක පිළිපදින මාර්ගය දෙකම මේකේ තියෙයි කියලා. ඒකයි වටින්නේ මේක. නමුත් දැන් අපි වර්තමානයේ මේක ප්‍රතිඵල ගන්න අර සරල එක විතර ඇත්තෙම බ්ලෙසින් එක විතරයි. නමුත් බ්ලෙසින් එක කියන්නේ ඇත්තම 10%ක් විතර. 90%ක විතර පැත්තක් තවත් අපට ආනිසංස ගන්න පැත්තක් මේ සූත්‍රයේ තියෙනවා. එතකොට එහා අඳුර ඒ විදිහටම ගිහිල්ලා මේක සජ්ජහනා කරමින් භාවනා කර අර කමුලින් කරදර කරපු දෙවිවරුන් පස්සේ මේ හාඳුරන්ට ආරක්ෂා කරගන්න උදව් කළක් තියෙනවා. සතුට වෙලා ඉන්නේ විශේෂයෙන් මේ මෛත්‍රී භාවනා කරනකොට කියනවා ওই දේවතා රක්ඛන්ති කියලා කියනෝනේ. ওই මෛත්‍රී භාවනාවේ ආනිසංස 10ක් තියෙනවා මෙලොව වශයෙන් ලැබෙනවා. එන් එකක් තමයි මේ manussානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති වොම කියලා. මිනිස්යන්ට ප්‍රිය වෙනවා අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. ඒ විතරක් නෙවෙයි දේවතා රක්ඛන්ති කියලා කියනවා. මෛත්‍රී භානා කරන කෙනාව දෙවිවරු ආරක්ෂා කරනවා කියලා. ඒකත් ලැබෙන අනුසංසයක් කියලා. ඒ නිසා විශේෂයෙන්ම ආරණ්‍යගත හාමුදුරුවන්ලා විශේෂයෙන් කරන භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. එකක් අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. අනිත් දේ තමයි හිත හුඟක් එකඟ වෙනවා. හිතේ සතුට වැඩි වෙනවා. අමනාපය මිතුරු වෙනවා. ඒ වගේම මේ ওই සත්තු සිව්පාවුන්ගෙන් උනත් කරදරයක් වෙන්නේ නැහැ. ඒකටත් හොඳම ආරක්ෂාවක් කියලා කියන මෛත්‍රී භාවනාව කියන්නේ. අනිත් දේ තමයි බුදුහාමර විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව ඉතාම ස්වල්ප මොහොතක් හරි දවසට කරනවා නම් එක වතාවක් හරි එයා මිනිසු දෙන සිව්පස්සේ ලබන්න සිව්පස්සේ ණය නොවි වළඳන්න සුදුස්සෙක් වෙනවා කියලා. ඒක විශේෂ කාරණයක්. ඒ නිසා මේ කරුණ කිහිපෙක මෛත්‍රී භාවනාව වැදගත් වෙනවා. අන්නේ මෛත්‍රී භාවනාව සහ ඊට අදාළ කරුණ ටිකක් තමයි මේක විස්තර වෙන්නේ. මෙතෙක් කතා කරපු කරුණු වලින් මොනවා ගැටලු තියෙනවද? හොඳයි. මේ සූත්‍රයේ ආරම්භෙදිම කියන මේ සූත්‍රයේ පොත් දෙකක් එනවා. එක පොතක් තමයි කුද්දක පාඨ කියන කුද්දක නිකායේ පළවෙනි පොතෙන් මේක එනවා. ඒ වගේම සුත්ත නිපාතයේ කියලා පොතක් තියෙනවා. ඒ පොතේත් මේ සූත්‍රය හැම වෙනවා. සමහර සූත්‍ර පොත් දෙකක සඳහන් කරන අවස්ථාවක් තියෙනවා. ත්‍රිපිටකයේම දෙපළක සඳහන් කරනුත් තියෙනවා. මේ එවැනි සූත්‍රයක්. ඒ නිසා මේක සුවිශේෂී සූත්‍රයක් හිතන්න එපා. මේ එක පිටුවක් කියලා මේකේ වටිනාකම දැනගත්තොත් මේක වැටේ වටිනාකම දැනගත්තොත් මේ බුද්ධ ප්‍රතිමාවක් වගේ තියලා වඳිනවා මේකට. ඒ තරම්ම ගෞරව කරන්න සූත්‍රයක් මේක. සරල ගන්නේ මේකේ ධර්මයට ඇත්තෙම හැකියතාව ගරු කරන්න. ධර්මයට ගරු කරන ප්‍රමාණයටයි ධර්මය තමන්ට ලැබෙන්නේ. ධර්මය තමන්ට ජීවිතයට එකතු වෙන්නේ. ඒක ඉතාම වැදගත් කාරණයක්. ධර්මයේ ළඟදී අපි ඉතාම ගෞරවාන්විත වෙන්න ඕන. ධර්මයේ කියලා දෙන ඇත්තන්ටත් අපි ගෞරව කරන්න ඕන. එතකොට තමයි ධර්මය අපට ධර්මයේ හරියට ජීවිතේට එන්නේ. නැත්තම් එන්නේ නැහැ ඒක. දැම්ල බුදුසම් වලින් පීඩියෝ පාඩියක් ගන්නත් පුළුවන්. ඒක එච්චරම අරෝ නැහැ. නමුත් ධර්මයේ ජීවිතයට සම්බන්ධ වෙනවා කියන එක ඊට වඩා වෙනස් දෙයක්. ඒකයි ඊට වඩා ප්‍රබල දෙයක් ඒක. ඒ නිසා මේක ඉතාම වටිනා සූත්‍රයක්. මේකේ මුලින්ම කියනවා මුල්ම පාඩේ තමයි කරණීය මත්ථ කුසලෙන. හොඳට මතක තියාගන්න කරණීය මෙත්ත නෙවෙයි කරණීය මෙත්ත සූත්‍රය. සූත්‍රය නම ඒක. නමුත් සූත්‍රය පටන් ගන්න මුල්ම ගාතාව තමයි කරණීය මත්ථ කුසලෙන. කරණීයං අත්ථ කුසලෙන. අර්ථය කැමැති කෙනා විසින් යම් කිසි කෙනෙක් සාර්ථකත්වය බලාපොරොත්තු වෙනවා නම් සක්සස් එකක් බලාපොරොත්තු වෙනවා නම් ප්‍රෝග්‍රස් එකක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ කෙනා විසින් මෙන්න මේ කරුණ ටික කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් ශාන්ත පදයක් මානසික සුවයක් අපේක්ෂා කරනවා නම් මේ ජීවිතේම දැනට ඉන්නවට වඩා සතුටෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ಗುಣධම් ටික වඩන්න කියලා කියනවා. කොයි කෙනාද මේ ටික වඩන්න ඕන? සතුටෙන් ඉන්න සහ සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන නැකෙන ජීවිතෙන්. ඈ සතුට. ඔව්. හේ හෝ විස්ස සක්සස්. should practice these things. එතකොට යම් කෙසේ කෙනෙක් සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා විසින් මෙන්න මේ ටික කරන්න කියලා මේ කියන්නේ. දැන් අපි ගන්න හොඳ දේවල් තියෙන සාර්ථකත්වය සඳහා නේ. ඔයවත් කරන්න කරද්දී මෙන්න මේ ටික තමයි සැබෑම ටික. අපේ ළඟ ඇත්තෙම මේ humans value ටිකක් මේ කියන්නේ. human values ටිකක් මේ කියන්නේ. good qualities ටිකක්. පළවෙනි එක තමයි දක්ෂ වෙන්න. දක්ෂ වෙන්න කියන එක. දැන් මේ දක්ෂභාවය කියන එක විවිධ පැති දිනන ඇත්තෙම. සාමාන්‍ය දක්ෂතාවය කියලා කියන්නේ දැන් අපි නිතර කියන දේ තමයි GPA එක වැඩි කරගන්න, credit වැඩි කරගන්න. ඒක තමයි සාමාන්‍ය දක්ෂතාවය කියලා කියන්නේ. ඔය GPA එක වැඩි කරගන්න එකත් දක්ෂතාවයේ අංගයක් මේ සමාජයේ. ඒකත් කරන්න හොඳයි. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය දිනෙදා ජීවිතයේ අපි දක්ෂ වෙන්න ඕන. දැන් මේ පන්සලකට ආවහම පන්සලේ rest room එක තියෙන කොතනද? පන්සලේ ගිනි පෙට්ටිය තියෙන කොතනද? ඈ පන්සලේ හදිසියේ කප් එකක් ගන්නොත් කප් එක තියෙන කොහෙද? ප්ලේට් එකක් තියෙන කොහෙද? දැන් මේ පොදු ස්ථානය තමන්ගේ වගේ ආවට පස්සේ ඉන්න පුළුවන්. ස්විච් එකක් දානවා නම් ඒ ස්විච් එක කොයි හරියද තියෙන්නේ? AC එක දානවා නම් කොතනද ඒක තියෙන්නේ? ඒ ටික දැනගන්න ඕනේ. ඒකත් දක්ෂතාවයක්. අනේ මන් දන්නේ නැහැ මේ කියලා අද්දන්නගෙන ඉන්න බෑ. තමන් එතෙන්ද ගියාම තමන් එතෙන් දක්ෂයෙක් වෙන්න ඕන. සෙරපුඩ එක තියෙනවා නම් කොතනද ඒ ටික තියන්නේ නේ? දොර ලොක් කරනවා නම් කොතනින්ද ඒක ලොක් කරන්නේ? ඒකත් දැනගන්න ඕනේ. දැන් ගෙදර දුනත් එක තැන ස්විච් කීපයක් තියෙනවා නම් ස්විච් එක මේ ස්විච් එක දාන බල බල හතර පහක් තවත් දාන්න ඕනේ. කරවල වෙලා කෙදුනත් ගිහිල්ලා එක විතරම අවශ්‍ය ස්විච් එක අර ස්විච් එක ආතන ලයිට් එක ස්විච් එක මෙතන තියෙන්නේ. මැද ස්විච් එක මැද ලයිට් එක ස්විච් එක කොහේ තියෙන්නේ. ඒක තමන් මොලේට අරගෙන තියෙනවා. හැමතැනදම ඒව කරන්න බෑ තමන්ගේ ගෙදර විශේෂයෙන්. ඒවත් දක්ෂතාවයෙන් ඇත්තෙන්න. ඒවත් දක්ෂතාවයෙන්. ඒවත් අදාළ ජීවිතේට. ඒව නැත්තම් ඇත්තෙම අපිට සාර්ථකත්වයට එන්න බෑ. හැමදේම දැනගන්න ඕනේ කියලා නෙවෙයි මේ කියන්නේ. මූලික ටික ප්‍රධානම ටික අපි දැනගන්නට ඕන. ඒක අපේ දක්ෂතාවයක්. දැන් මේ රටේ හැටියට ඉතින් දැන් ඩ්‍රයිවිං පුරුදු වෙනුණත් නේ ඒකුණත් ලොකු දක්ෂතාවයක් ඇත්තෙම ඒක නැත්තම් ලොකු පාඩුවක් මේ රටේ. හරි අමාරු ජීවත් වෙන්න. ඒ නිසා භාෂාව ඉගෙන ගන්න එක, ඩ්‍රයිවිං එක, මිනිස් එක් ඇසුරු කරන එක, අනිත් කට ගරු කරන එක, ඒවත් අපේ ස්කිල්ස් විදිහට අපි සලකනවා. හැබැයි බුදුදහමේ කියන දක්ෂතාවය මීට වඩා වෙනස්. අර ටිකක් තියෙන්න ඕන. නැහැ කියන්නේ නැහැ. හැබැයි බුදුදහමේ දක්ෂයි කියලා කියන්නේ හොඳට මතක තියාගන්න බුදුදහමේ දක්ෂතාවය මොකද්ද කියන එක. බුදුදහමෙන් දක්ෂයි කියලා කියන්නේ දුක ඇති වෙන තැනදී, දුක හට ගන්නා තැනකදී, දුක හට නොගෙනෙන විදිහෙහි මානසිකත්වයක් සහ ඊට අදාළ ක්‍රියාකාරීත්වයකින් තමන් දක්ෂ වීම. මේක තමයි බුදුදහමේ කියන දක්ෂතාවය. දුක ඇති වෙන්නට අවස්ථාවක් එළඹෙන තැනදී දුක ඇති නොවන විදියට තමන් දක්ෂතාවය ඇති කර ගැනීම. මොකද අපි කිව්වේ? දුකක් ඇති වෙන්නට කරුණ ටිකක් එදිච්ච වෙලාවකදී දුකක් ඇති නොවන විදියෙහි මානසිකත්වයක් සහ ඊට අදාළ වටා පිටාවක් අපේ ජීවිත තුළ ගොඩනගාගෙන තිබීම. මේක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. මේකට එක උදාහරණයක් මම කියන්නම්. මෙන්න කණුත් අපි කියලා තියෙනවා. මේ දක්ෂතාවය ඇති කරගත් අවස්ථාවක් එක තැනක නේද? පිරිමි කෙනෙකුත් නෙමෙයි කාන්තාවක්. අර බන්දුල මල්ලිකා කතාව අපි කීපතාවක් මම දැන් කියලා තියෙනවා. මල්ලිකාවන්ල දෙන්නේ කිරිය බුදුහරෙන් කාලේ. එක මල්ලිකාවක් කෝසල මල්ලිකාව. අනිත් මල්ලිකාව බන්දුල මල්ලිකාව. ඒ දෙන්නාගෙන් වඩාත්ම වැදගත් කෙනා තමයි බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාව කියන්නේ බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. දවසක්ද හාමුදුරුවන්ට දානය බෙදමින් හිටියා. ගෙදරට හාමුදුරන්ලා වඩම්මලා දැන් සැරියුත් හාමුදුරුවත් ඇවිල්ලා බුදුහාමුදුරුවත් වඩලා ගෙදර පුරාම හාමුදුරුවෝ දානය බෙදමින් දැන් ඉන්නවා. දානය බෙදමින් ඉන්න අවස්ථාවේදී එක්තරා දැන් මේ බන්දුල මල්ලිකාව කියන්නේ බන්දුල සේනාපතියාගේ භාර්යාව. බන්දුල සේනාපතිය කියන්නේ කොසල රජතුමාට හිටිය ප්‍රධානම යුද සෙනවියා. දැන් හරිය විදිහට කියන ආමි කමාන්ඩර්. එයාගේ භාර්යාව මේ අවස්ථාවේ මේ දානය බෙදෙන අවස්ථාවේ එයාගේ ස්වාමියයි එයාට ළමයි එහි කියන 32 දෙනෙක් හිටියායි කියලා. ළමයි 32 දෙනෙක් හිටියා කියලා සමහර තැන්වල තියෙනවා, සමහර තැන්වල තියෙනවා 16 දෙනෙක් හිටියා කියලා. කොහොමද 16 හෝ ඊට වඩා වැඩි ගණනක් ඉඳලා තියෙනවා. නිවුලු වාදින නිවුලු කියලා කියනවා. ඒකයි. එතකොට මෙන්න මේ දරුවෝ ටික ඔක්කොමත් අර බන්දුල සේනාපතියත් මේ වෙලාවේදී යුද්ධයකට ගිහිල්ලා හිටියේ. යුද්ධයකට ගිහිල්ලා ඉන වෙලාවේ තමයි මේ ගෙදර දානය බෙදමින් හිටියේ. දානය සූදානම් කරලා තියුණා. ඔහොම ඉන්න වෙලාවේදී එක්තරා මිනිස්සෙක් රජමාලිගාවෙන් ඇවිල්ලා මේ බන්දුල මල්ලිකාවට දුන්න පොඩි කොලයක් පත්‍රිකාවක් දුන්නා, ලියුමක් දුන්නා. ඒක කියවලා ඒක බලලා ආහා එහෙමද කියලා අහලා ඒකත් නවලා ඒකත් ඉනේ ගහගෙන දැන් හාමුදුරන් දානෙ බෙදමින් ඉන්නේ. දානෙ බෙදමින් ඉනකොට එක්තරා සේවිකාවක් අතින් දැන් මෙයලා ධනවත් අය නිකන් අය නෙවෙයි. සේවිකාවක් අතින් අර වාදනයක් කුඩු වුණා. දානෙ බෙදපු වාදනයක් කුඩු වුණා. දැන් අත උනත් ගෙදර හැම දානයක් කියලා දෙනේ. පිරිසියක් කූපයක් ඕපයක් ගාන කුරුණොත් ඉතින් ටිකක් හිත මේ වෙනවනේ. ඉතින් මේ අර සේවිකාවක් අතින් අර වාදනයක් කුඩු වුණාට පස්සේ සැරියුත් හාමුදුරුව මේක දැක්කා. සැරියුත් හාමුදුරුව කියනවා මේ බන්දුල මල්ලිකාව වාදනය කුඩු වුණාට කනගාටු වෙන්න එපා. ඉතින් වාදනය කුඩු වෙන දේවල්නේ. ඒක හිත අමනාපයක් ඇති කරගන්න එපා කියලා. එතකොට බන්දුල මල්ලිකාව කියන සාමීනේ මම ওই වාදනය කුඩු වුණාට එහෙම කම්පා වෙන්නේ නැහැ. මට ඊට වඩා ලොකු අනතුරක් දැන් මේ වෙලා තියෙන කියලා ලියුම පෙන්නනවා. ඔව්. මගද ලියුම. ඒ ලියුමේදී කියලා තියෙන්නේ අර යුද්ධයේදී දරුවෝ ටික ඔක්කොමයි බඳුර සේනාපතියයි ඔක්කොම දෙනාමිය කියලා කියනවා. ඔක්කොම දෙනාමිය කියපු කතාව තමයි අර ලියුම පෙන්නන. එතකොට මෙන්න මේක තමයි දක්ෂතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ දුක එනකොටම හරියට අපට මයින්ඩ්ෆුල්නස් එක තියෙනවනම්, කන්සන්ට්‍රේෂන් එක තියෙනවනම්, විස්ඩම් එක තියෙනවනම් දුක නිදහස් වෙන පුළුවන් ඒක. ඒකෙන් කියන්නේ හග බලාගෙන අමතක කළින් නෑ කියලා. අවසන් කටයුතු එක හොඳටම කරනවා. නමුත් ඒ සිද්ධි දෙයත් එක්කම ඒක දුකක් විදියට අයෝනසෝ මනසිකාරෙන් හිටියොත් තමයි දුකේන්නේ අපට. යෝනිසෝ මනසිකාරය, ඒ කියන්නේ වයිස් ඉන්වෙස්ටිගේෂන් එක තියෙනවනම් හරියට ફોકસ කළා ඒ දුක නිදහස් වෙන පුළුවන් අපට. ඒ කියන්නේ එක සිතුවිල්ල ක්ෂණිකව ආපු අවස්ථාවක් හරියට සිහියෙන් මෙනෙහි නොකරොත් තමයි දුක හටගන්නේ. එතෙන්දී හරියටම හිතන්න පුළුවන් මේ ශබ්දයෙන් තමයි දැන් මේක ආවේ, මේක බලලා තමයි මේ ඇහැයි මනසයි මේ පත්‍රිකාවයි එකතු වෙච්ච තැනයි මේ දුක හටගත්තේ කියන එක මේකෙන් දකින්න පුළුවන්. ඒකෙන් දැක්කයි කියලා මේ මැරුණේ නැහැ කියලා හිතාගින්න නෙමෙයි මේ කියන්නේ. ඒක ඔක්කොම දකිනවා. හැබැයි මේක සමහර අය හැම වෙනෝනේ ඇත්තෙමනේ. මැරුණේ නැහැ කියලා එනවලු මම බලන් ගියාම එයා පස්සේ එනවනේ. එහෙමත් වෙන වෙලාව තියෙනවනේ. දැන් හමුදාවේ හැම ගාක් වුණා අපේ ලංකාවේ හැම යුද්ධ කාලේ මැරුණේ නැහැ කියලා මේ මරණ සාතිකය දීපුවා පස්සේ ආවා. යුද්ධ කාලේ හමුදාවේ. එතකොට ඒ මොහොතේ හරියට ඇත්තෙන් මේක අවධානයෙන් ඉන්න පුළුවන් නම් ඒ දුකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේකයි දක්ෂතාවය කියලා කියන්නේ. මේක තමයි උපරිමේ. නමුත් මේක යම් යම් මට්ටම් වලින් අපිට කරන්න පුළුවන්. එකපාර මේකට එන්න බෑ ඇත්තෙම. මේක සරල නෑ මේක. නමුත් මේකේ ආරම්භක පියවර තමයි. මේක පල්ලහම මට්ටම තමයි දක්ෂභාවයේහි ආරම්භක පියවර තමයි. දක්ෂභාවයේහි ආරම්භක පියවර මොකද්ද? මෛත්‍රී භාවනාව. යම් කෙනෙක් දකිනකොටම මේ මගේ දුව පුතා, මගේම ස්වාමියා, මගේම භාර්යාව, මගේම අම්මා, මගේම අප්පච්චි එහෙම කියලා හිතන්න පුළුවන් නම් මෛත්‍රී භාවනා ප්‍රැක්ටිස් කර කර මේක තමයි ඇප්ලයි කරන්න ඕන අපි. හැම මිනිසියෙක්ම මේ අපේම හිතවත් කෙනෙක්, මගේම ළඟම දායක, මගේම ළඟම ඥාතියෙක් කියන හැඟීමට එන මට්ටමට හිත දිනු කරන්න ඕන. එහෙම හිත දිනු කරාම අදාපට එන චිත්ත පීඩා හුඟකින් නිදහස් වෙන්න පුළුවන්. අදාපේ පුද්ගල ගැන කරන විවේචන භාගයක් මඩු වෙනවා. අදාපට ඇතිවන චිත්ත පීඩා, හිතේ ගැටුම්, අනිත්‍යගේ අඩුපාඩු බලලා හිත නරක කරගන්න ගතිය හුඟක් අඩු වෙනවා අපට. අපි ඒක අපට හිතන්න පුළුවන්. හැබැයි ඒකෙන් කිතුවයි කියලා විතරක් සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ පියවරට යන්නට ඕන අනිත්‍යතාවය. ඊළඟට අනිත්‍යතාවය දකින්නට ඕන, ඇතිවීම නැතිවීම දෙක දකින්නට ඕන. මේ හැම දෙයක්ම මේ අත්දැකීම කියන එක මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ වර්තමාන මොහොතේ හට ගන්න දෙයක්. වර්තමාන මොහොතේ මිතුරු නැතුව නැති වෙනවා කියන එක දකින්නත් ඕන. ඒක තමයි කියලා පියවර. ඒ කියන්නේ දරුවෙක් විදියට හිතුවා කියලා දුක නැති වෙන්නේ නැහැ. මොකද ඒ දරුවට කරදරයක් වුණාම අපි දුක් වෙනවනේ. ඒ නිසා ඊළඟ පියවරට යන්නටත් ඕන. ඊළඟ පියවරට යෑම තමයි ඉහළම දක්ෂතාවය, අනිත්‍යතාවය දැකීම. ඒක දැක්කොත් තමයි අපි වඩාම දක්ෂයන් බවට පත් වෙන්නේ. එතෙන්ට යනකම් හැබැයි සරල නෑ, පිළිවෙතක් තියෙනවා. එතෙන්ට යනකම් වඩන්න ඕන ගුණධම් ටිකක් මේකේ තියෙනවා. එතකොට පළවෙනි ලක්ෂණය තමයි දක්ෂ භාවය ඇති කරගන්නට ඕන. දෙවෙනි ලක්ෂණය මොකද්ද? උජෝච. තුන්වෙනි එකත් එක්ක දෙකම අපිට කතා කරමු. ඍජු වෙන්නට ඕන, වඩාත්ම ඍජු වෙන්නට ඕන. අවංක භාවයයි මේ කියන්නේ ඔනෙස්ටි එක. ඍජු වෙන්නට ඕන. නැත්නම් අපි කියන්නේ කෙලින් වැඩ කරන්න ඕන කියලා. ඍජු භාවය කියන එක ජීවිතයේ තියෙනට ඕන. දහම් මගෙහි කොච්චර තමන් ඉත යන්න පුළුවන්ද කියලා බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි අවංක භාවය කියන එක. අවංක භාවය කියන්නේ මොකක්ද ඇත්තෙම? සාමාන්‍ය සරලව කිව්වොත් ඕනස්ටි කියන්නේ සාමාන්‍ය අපි කොහොමද කියන්නේ? අපේ ජීවිතේ කොහොම කියලාද කියන්නේ සාමාන්‍ය? කොහොමද අපි ඒක දකින්නේ? අපේ ජීවිතේ තියෙද නැද්ද කියලා? බොහොම හොඳයි. එකක් තමයි බොරු කියන්නේ අපි. ඒක එකක්. අනිත් දේ තමයි බොරු නොකියවත් අපි සමහර දේවල් කරන්නේ අවංකව කියලා කියන්නේ බෑ පෙලක් වෙලාට. දැන් උදාහරණයක් හිතේ අපි කියමු. දැන් සමහර කෙනෙක් දානයක් දෙනවා. දානෙ දෙන්නේ ඊට වඩා කීර්තියක් බලාපොරොත්තු වෙන. ඇතැම් විට දානෙ ගෙදරට එන අයගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන. එහෙම ගන්න හැටි තියෙනව නේද? මෙහෙ නෑ නම් එහෙම නෑ. ඔව්. ලංකාවේ සමහර අය එහෙමයි. දාන සූදානම් කරන්නේ මේ සමාඩි. එතකොට අපි එතෙන්දී අවංක නැහැ. ඒ නිසා අපිටම අපි ගැන අවංක භාවය බලන්න පුළුවන්. අපිට අනිත්‍යය ගැන විවේචනය කරන්න නෙවෙයි. තමන්ටම තමන් ගැන බලන්න තමන් මේක කරන්නේ ඇයි කියලා. තමන්ම හිතින් හිතන්න ඇත්තටම මම මේක කරන්නේ මොකටද කියලා. තමන් අම්මට සලකනවා නම් තාත්තට සලකනවා නම් ස්වාමීන් වහන්සේට සලකනවා නම් නැත්තම් දානයක් දෙනවා නම් සීල් රකිනවා නම් භාවනා කරන්න යනවා නම් ඇත්තටම මම මේ කරන්නේ මොකටද? මගේ යුතුයකම කරන්නද? මටම පින් සිද්ධ කරගන්නද? නැත්තම් සාසනික අනුග්‍රහයටද කියලා බලනකොට තමන්ට අවංක භාවය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමන්ටම තමන් මේ කරන දේ කොච්චර අවංකද කියන එක තමන්ටම හිතුවම තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගන්න ගන්න තමන් නිවැරදිව හැදෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණය යම්කිසි කෙනෙක් සතුටක් සැනසීමක් නිවැරදි විදිහට බලාපොරොත්තු වෙනවා නම් අවංකව බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ලක්ෂණය තමන්ගේ ළඟ තියෙන්න ඕන. දැන් බුදුහාඳුරුමේ එකපාරක් කියලා නැ දෙපාරක් කියලා තියෙනවා. ඍජු වෙන්න වඩාත්ම ඍජු වෙන්න කියලා. දැන් සාමාන්‍ය ලෝකෙ එකපාරක් විතරයි කියන්නේ. බුදුදහමෙන් දෙපාරක් කියලා දෙනවා මේක. ඊයේ තරම වැදගත් මේක. ඒ අවංක භාවය තමන් ළඟ තියෙනවා නම් හොඳට මතක තියාගන්න අනේත් අඩුපාඩු මොනව තිබුණත් සුළු මොහොතෙන් හදාගන්න පුළුවන්. ඒකයි තියෙන වාසිය. ආනන්තාරිය කර්ම හැර අනිත් මොන අඩුපාඩුව ජීවිතේ තිබුණත් ඒ සියල්ලක්ම ජයගෙන රහත් භාවයේ කරාමුණක් යන්න පුළුවන්. මේ ලක්ෂණය තමන්ගේ ළඟ තියෙනවා නම් ඒකයි වටින්නේ. අවංක භාවය කියන එක තියෙනවා නම් බුදුහාඳුරන්ටත් ඉතාලම ලේසි වෙලා තියෙන බණ කියලා නිවන් දක්වන මේ වගේ අවංකයි. දැන් අඟුලිමාල කියලා කියන්නේ ජීවිත දහස් ගණන් ඝාතනය කරපු කෙනෙක්. නමුතෝ අවංක කෙනෙක්. ඉතාලම අවංක කෙනෙක්. ඔව්. ඇත්තෙම ඒ දේ කරේ තමන්ගේ කමකින් තමයි. තමන්ගේ ගුරුවරයට ගුරු පූජාව කරන්න එකනේ. ඔව්. ඔව් ලෝකෙම මිනිස්සුම මිනිමරුව කියලා බැහැර කරාට එයා ඉතාලම අවංක කෙනෙක්. අඟුලිමාලව වෙනස් කරන්න බුදුහාඳුරන්ට වාක්‍ය දෙකයි කියන්න ඕනේ. අඟුලිමාල මම නැවතුණා ඔබ නවතින්න කියලා. දැන් බුදුහාඳුර වඩින ගමම්ම වඩිනකොට අඟුලිමාල පස්සෙන් දුවල දැන් බුදුහාඳුර ළඟ එන වගේ පේන්නේ මෙයාට. බුදුහාඳුර කරන්නේ ඉරිද බලෙන් ඈත ඉන්නේ. මෙයාට පේන්නේ ළඟ ඉන්නයි කියලා. මෙයා වේගෙන් දුවනවා. ළඟ ඉන්න කෙනා අල්ලගන්න බෑ මෙයාට දැන්. නමුත් බුදුහාඳුර ඉතාම ඈත ඉන්නේ. මෙයාට පේන්නේ ඔව් මෙයාගේ මිරකල් එකක් හදලා තියෙන ළඟින්න වගේ පේන්නේ මෙයාට. ඔව් මෙයා ඉතින් කෑ ගහලා කිව්වා ශ්‍රමණේ දුහන්න එපා කියලා. යන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා මම යන්නේ නැහැ ඔබයි යන්නේ ඔබ නවතින්න කියලා. කිව්ව ගම මෙයා තේරුම් ගත්තා මේ වගේ ශ්‍රමණෙක් නම් බොරු කියන්නේ සාමාන්‍යයෙන්. මෙයා යන ගමනොත් මෙයා නැවතිලා කියනවා මම ඉන්නවයි කියලා කියනවා මම ඇවිදින්න කියලා කියනවා මට නවතින්න කියලා. මොකද්ද මේකේ හේතුව කියලා ඊට පස්සේ තමයි හුවේ. නුවණ පහළුණ යටි ඊට පස්සේ ඊට පස්සේ තමයි බණාන සූදානම නේද? ශනිකව හදාගත්තර කඩුවාඩු. ඔව් අවංක කම නිසා ඒකයි. ඒ නිසා අඩුපාඩු තිබුණට ගැටලුවක් නෑ. ඕනම මොහොතක හදා ගන්න පුළුවන්. අවංක බව කියන එක ඉතාම වැදගත්. ඒක තියෙනවා නම් ඊයා දහමක් කරගෙන සූදානම් යා ඒකයි. ඒකයි යා කියන්නේ. නැති කෙනා අනිත් දේවල් වලින් තමන් නිවැරදි තමන් හරි කිය කිය නිතරම තමන් හරි කියලා කෝපු කරන තමයි යන්නේ. ඇත්තෙම තමන් 100ක් හරියනම් තමන්ට දුකක් ඇති වෙන්නේ නැහැ. ඔව් තමන් රහත් වෙලා එනවා. අපි කාගෙ ළඟත් යම් යම් මාට්ටම අඩුපාඩු තියෙනවා ඇත්තෙම. බණ කියන අපේ ළඟත් තියෙනවා. ඒව හදාගන්න තමයි අපි දහමත් එක්ක ඉන්නේ. ඒ නිසා අපි නිතරම අනිද්දයක් අහන සූදානම් වෙන්න ඕන. දැන් අපේ ළඟ තියෙන චර්යාවන් අඩුපාඩු වෙනස් කරගන්න සූදානම් වෙන්න ඕන. ඒක තමයි අවංග භාවයේ තියෙන ලක්ෂණය. අවංග භාවයේ තියෙන ලක්ෂණය ඒක. ඒ වගේම අපි නිතර කියන උදාහරණයක් තමයි උරුවෙල් කාශ්‍යප කියලා හිටියා. උරුවෙල් කාශ්‍යප කියලා කියන්නේ ඇත්තම ආගමික සාස්ෘවරේ. ආගමික නායකයෙක් ඒ කාලේ හිටිය 500ක් යාගේ ශිෂ්‍යෝ හිටිය අනුගාමිකයන්. මේ උරුවෙල් කාශ්‍යපවට බණහන්න මට්ටමට පත් කරන්න බුදුහාඳුරන්ට දවස් 7ක් විතර යත් එක ඉන්න උනා. සතියක් විතර. ඊරිදී බලය 1500කට වඩා පාන්න උනා. ඔහු කිසිම ඝාතනයක් කරපු කෙනෙක් නෙවෙයි. අඟුලිමාල කරා මිනිහරු එක්කුනේ නෑ ඔහු. නමුත් ඔහු අවංක වුණේ නෑ. ඔව් අවංක නැති නිසා අවංකකමට ගන්න අවංක භාවයට පත් කරන්න බුදුහාඳුනට ඉරිද බල 1500 ගණන් පානුණා. අඟුලිමාලට එකයි දැක්වි ඇත්තේ. මර දුරින් එක විතර ඇත්තේම දැක්වි. ඔව් අවංක නිසා ඉක්මනට මෙයා ගත්තා. හරි අමාරු නේ. හැබැයි බුදුහාඳුන ඒත් කැපවල හිටියේ. මොකද යාගේ 500 ගණන් ගන්න ඕන නිසා ඒක. ඒ කැපුණ බුදුහාමරේ පිංග ලැබුවය. නමුත් බුදුහාඳුරංග මේ පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ මුලදී ඒක. ඒ නිසා අපි මේ කිව්වේ මේ කරුණ ඉතාම වැදගත් කාරණයක් මේක. ඒ නිසා අවංක වෙන්න දැඩිව මාමක වෙන තමන් මානසික සුවේ කරා යන සෝදානන්ද කියන එක බලන එක ලක්ෂණයක් තමයි තමන් කොච්චර අවංකද කියන කාරණය. ඇතැම් විට අපිට පාඩු වෙන්න පුළුවන්. අනිත්‍යයෙන් අවමං වෙන්න පුළුවන්. ඒ වුණත් තේරුම් දරා ගන්න පුළුවන් හැකියාව තියෙනවනේ මේ අවංකකම ළඟදී. ඒක තමයි ලක්ෂණය. අපිට හැමතැනදීම අපි සාර්ථක වෙන්නේ නැත්නම් අවංක වුණාට අපිට කරදරට මුණ පාන වෙනවා. ඒක ජීවිතයේ ස්වභාවය. නමුත් අවංක භාවය තියෙන කෙනා අර දුක් ටික විඳ ගන්න මේ වෙනුවෙන් කැප වෙන හොයක. ඊළඟ ලක්ෂණය ඊටම වැඩි සුවච කියන එක. අපි කියන අපේ ළමයා හරියම සුවචයි කියලා එහෙම කියනෝනේ නේ. සුවච කියන්නේ මොකටද? අහන්නේ කරු. කී කරු කියලා හිතන්නේ නේ. ඇත්තෙන්ම කීකරු බවයි සුවච බවයි අපි සාමාන්‍යයෙන් සමාන පදිවිදිහට යොදන්නේ. හැබැයි වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. කීකරු භාවයේ සුවච භාවයේ වෙනසක් තියෙනවා. සුවච කියන්නේ හම්බල් නෑ. හම්බල් කියන එක වෙනම යනවා නේද? තමයි අනතිමානි කියන එක පළහැ යන එක. ඔව් සුවච කියන්නේ ඒක නෙවෙයි. සුවච කියන්නේ ඇක්ටිව් ලිසින් කියන එක. යමක් සංවේදීව අහන සූදානම් බව කියන එක. කීකරු කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. කීකරු කියන්නේ යමක් කෙනෙක් කියනවා නම් ඒක ඒ විදිහටම කරන කෙනා. ඔහොම අවනතයි. අපි කියන අවනතයි කියන්නේ. අවනත. ඔව් අවනත තමයි කීකරු කියලා කියන්නේ. අවනත භාවය. කීකරු බව නෙමෙයි සුවච කියලා කියන්නේ. කීකරු බව හොඳයි. හැබැයි කීකරු බව හැම තැනදීම හොඳ නැහැ. තමන්ට අවවාද දෙන කෙනා හොඳ කෙනෙක් නම් තමන්ට වඩා ඉහළ ඉන්න කෙනෙක් නම් හරි. කීකරුන්ට කමන්නේ. හැබැයි ඒ අවවාද දෙන කෙනා වැරදි කෙනෙක් වුණොත් මොකද වෙන්නේ? අර අඟුල මාර්ථ වෙන්නේ. ඔව් අන්න හරියට හරි. ඔව් ඒ නිසා බුදුදහමේ කීකරුකම බුදුදහමේ කීකරුකම හොඳ ගුණයක් විදිහට සැලකන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. හැම තැනදීම හොඳ නැහැ. බුදුහාමුදුරුව ගුරුවරුන්ට කීකරුණා නම් මොකද වෙන්නේ? අද බුදුවරයෙක් ලෝකේ නැහැ. බුදුහාමුදුරෝ ගුරුවරුන්ගේ ළඟදී සුවච වුණා. ගුරුවරු කියන දේ ඇහුවා. නමුත් ගුරුවරු කියන දේ හිවිදෙනම කරේ නැහැ. සුවච බව හැම තැනදීම හොඳයි. කීකරු බව හැම තැනදීම හොඳ නැහැ. සමහර තැන්වලදී හොඳයි. නරකම ගුණයක් කියලා කියන්නේ අපි මේ. සුවච බව හැම තැනදීම හොඳයි. කීකරු බව සමහර තැන්වලදී විතරක් හොඳයි. ඉන්ටෙලිජන්ස් කියන්නේ බුද්ධිමත් කියන එක. ඒ කියන්නේ කීකරු කියන්නේ ඔබීඩියන් කියන එක ඇත්තෙම. යම්කිසි කෙනෙක් කියනවා නම් කියන විදිහටම කරනවා කියන එක. ඒකට තමයි කීකරු කියන්නේ. සුවච කියන්නේ යම්කිසි කෙනෙක් දෙයක් කියනකොට ඒකට අහුම්කම් දෙන ගතිය. සිහි බුද්ධියෙන් අහුම්කම් දෙනවා කියන එක. ඔව් ඇත්තෙම මේක අපි කියන්නේ දැන් නිග්ලෙක්ට් කියලා කියන්නේ නිග්ලෙක්ට් එකේ ඔපොසිට් එක. දැන් අපි කියන්නේ නහයට අහන්නේ නැහැ කියලා පෙළක් අයන්. අන්න ඒකේ විරුද්ධ පදයක් මේ. අපි මෙයා කියන දෙයක් අහන්නේ නැහැ කියලා කියන්නේ. ඒක තමයි මේ සුවචකේ විරුද්ධ පදය. අපි කියන්නේ යානායි දරුව කියන දේ අහන කෙනෙක් කියලා අපි කියන්නේ. එයා ඒ විදිහටම කරන්නේ නැහැ. ඔව්. නමුත් එහුම්කම් දෙනවා යායක. ඔව්. එයා ඒක යනුව තවත් ක්‍රියේටිව් විදිහට යා කරන මේක. නමුත් නෙග්ලෙක්ට් කරන්නේ නැහැ එයා. ඔව්. මේක හොඳ ගුණයක්. මේක තියෙන කෙනා තමයි බණත් අහන්නේ ඇත්තේ මේක. සංවේදීව ඇක්ටිව් ලිසනින් කියන එක මේක. ක්‍රියේටිව් ලිසනින් කියන එක. අපි වෙන සක්‍රීය සාන්දියම කියලා এডুকেෂන් වලදී වෙනම සංකල්පයක් මේක. এডুকেෂන් සයන්ස් වලදී වෙනම සංකල්පයක් මේ ඇක්ටිව් ලිසනින් කියන එක. ගුරුන් ළඟ මේක තියෙනවා නම් ශිෂ්‍යයන් ළඟට වඩා ගුරුන් ළඟ තියෙනවා. ශිෂ්‍යයා තේරුම් ගන්න සහ ශිෂ්‍යගේ ආකල්ප හඳුනා ගන්නට මෙයා බොහොම සංවේදී වෙන්නට ඕනේ ඒකයි. ඕව මට කියන්න එපා කියලා පළක් අය කියන මට ඕ කියන්න එපා කියලා ගස්සගෙන යන්නේ නේ. අන්න ඒකට විරුද්ධ ගතිය මේක. දැන් තේරෙනවනේ නේ? ඔව්. හොම්කන් දෙනවා. අන්න හරිය. හොම්කන් දෙන්න ඕන මොලේදී ඔව්. ඔව්. දෙන්න දෙවිදිහකට ගන්න තමයි. කුමුදා ගන්න විදිහ තමයි මේ කියන්නේ. දැන් කී කරපු දා තමයි දෙවෙනි එකනවා. එයා දැන් ඕනි කෙනෙක් කියන එකක් කරනවාද කියලා වගේ. එහෙම අහනවා. අර ඒක තමයි. බලන්න ඒ ඒ ගුණය ඒ වෙනස තේරුම් ගත්තත් ඇති ආදාපුවේගේ ප්‍රයෝජනේ තියෙනවා. මට ඒකට මේක තේරුම් ගන්න එක ලේසි නෑ ඇත්තෙන්ම. ඒ වයසට එනකොට ඒකේ ඊළඟේ දෙන්න දෙවි කිරිත් අන්න ඒක. හරි කීකරු වීමම හොඳ නෑ ඇත්තටම. ඒක තමයි. බොහෝ අය අන්න හරියට හරි. හරියට හරි. ඒගොල්ලන්ටත් කීකරු. කුමුදාගේ ගන්න විදිය හරි. ඒක මලලා බලලා ඔක්කොම ඇනලයිස් කරලා තමයි කවුරු කිව්වත් දැන් බොහෝ වෙලට අමල සාතල මේක දන්නේ නැති නිසා කීකරු වෙනට තමයි වැඩිපුර කැමති. කැමති ඔව් මොකද ඇටැච්මන්ට් එක වැඩි ඒක. ඒකම වටකට යන්න. මම දැන් හරියට හරි අත ගන්නට මේ දරුවෝ දෙන්නගේ දරුවෝ පුරුදු කරන්නේ මේක. ඔයාලා අපි කිව්වත් එහෙම එකපාර පිළිගන්න එපා. ඔයා අපේ වරදක් තිබුණත් ඔයා ක්‍රිටිසයිස් කරන්න. මේක කොහොමද කියන්නේ? දෙවෙනි එකනාර කියේ කියේ දැන් මට ඔහොම හරි තේරුමක් තිබෙන්නේ නැහැ. අපි දැනගන්න දෙපැත්තට. එයාට කියන්න අපේ දැන් අපිත් ඇත්තෙම දැන් අපි ඉන්න එකට ඉන්න හාමුදුරන්ටත් අපි කියනවා. අපේ ළඟ වුණත් අඩුපාඩු ඔබ වහන්සේලා හරියට තීරණය කළා හරි දේ විතරක් ගන්න කියලා කියනවා. අහුම්කන් දෙන්න ඕනේ සක්‍රීය ඇකියුලිසින් එක තියෙනට ඕන නැත්නම් හොඳ දේවල් අහුවෙන්නේ අපිට අහුවෙන්නේ නැහැ ඒ කියන්නේ රිෆියුස් කරොත් අන්දවත් මේක ඉතාම වැදගත් ලක්ෂණයක් බුදුදහමේ කීකරුකම ගුණයක් විදිහට සලකන්නේ නැහැ නමුත් මේක දන්නේ නැති බොහෝ දෙමව්පියන් කීකරුකම තමයි දරුවන්ගේ අපේක්ෂා කරන්නේ කියන විදිහටම කරන්නේ කියනවා අන්තිමට මොකද වෙන්නේ දෙමව්පිය මැද්දිනුත් දරුවන්ට ඉන්න බැරි මට්ටමට යනවා අපි දැකලා තියෙන හැම දෙයක් අම්මා තාත්තා කියන මං කියන විදිහට මොහොමින් කියලා දරුවා හදනවා දරුව අන්තිමට මොලේ දරුව ලොකුණා දරුවන්ව අන්තිමට දෙමව්පියන් දේශගන මට්ටමට යනවා පස්සේ වෙන්නේ ඒක දරුව කවදාත් ඒ තාත්තා ගන්න හොඳ නැහැ දරුවන්ට දේවල් කියන්න ඕනේ අහුම්කන් දෙන හුරු කරන්න ඕන නමුත් එයාටම තීරණයක් ගන්න දෙන්න ඕන අපි මොකද එයා ගණාගට එයා ඉඳින්නේ නෙවෙනවා මොකද එයා ඉඳින්දි අපිට මී යන්න වෙනවා අපි මැරෙනකන් එහයි අපි එයා මැරෙනකන් අපි ඉන්නේ එයාට තනියම ජීවිතේ අතට ගන්න අවස්ථාවක් එනවා එහෙම එන්න බැරි වෙනවා අපි මේ කීකරු දරුවන් හැදුවොත් කීකරු දරුවන් නෙවෙයි හදන්න ඕන සුවච දරුවන් හදන්න ඕන එයා තමයි හරි එයා තමයි හරි ඇත්තෙම ඒකයි හැබැයි අපි නිතර මේ ඇයට හොඳ දේ කියන්න ඕන ඕ ඒකෙන් කියන්නේ ඒ කටියට කතා නොකර ඉන්න කියලා එයාට හැකිතාම ඒ අය හොඳ දේ ගන්නවා අර පෙනේරෙන් අර පෙරලා ගන්නෝනේ ඕ අවු වෙනටක් ගන්න ඕ අනේ ඒකයි ඕ ඇත්තෙන්ම බුදුදහම හරහා තමයි අපි මේ හොඟ තේරෙන්නේ. මේව අපට හිතන්න එප මරණයෙන් පස්සේ කියලා. මේව අපේ මෙලව ජීවිතේදීම ඇප්ලයි කරන්න පුළුවන් දේවල් මේවේ. මේ හැම දෙයක් මෙහෙමයි. මේක හරියට අපි ඇනලයිස් කරගන්න දන්නේ නැති නිසා. මේක හරියට අපි ඇප්ලයි කරගන්න දන්නේ නැති නිසා අපි හිතගෙන දහම ගැන ඈත දෙයක්. ඒක පරණයෙන් පස්සේ නැත්තම් අන්තිම කාලේ මහලු වෙලා එක්කන් වෙලා කාර්ය කරගින දෙයක් කියලා අපි හිතන්නේ. නමුත් එහෙම නෙවෙයි ඇත්තෙන්ම. මේව ඉගෙන ගන්න අපේ ජීවිතයට අපි මේව අපේ හොඟා කරුණාවට පත් වෙනවා මේව. ඒකයි ඊළඟ ගතිය තමයි මුදු කියන එක මෘදු බව ඈ ඒ කියන්නේ අර දැඩි ගතිය ඍජු ගතිය වගේම මේ ස්ට්‍රේට් එක වගේම ජෙන්ටල් එකක් තියෙනට ඕන දැඩි වෙන්න ඕන කෙනෙක්දී දැඩි වෙන්න ඕන කයින්ඩ්නස් නෙවෙයි මේක කයින්ඩ්නස් කියන්නේ කරුණාව කියන්නේ අනිත්‍යගේ දුකේදී පිහිට වෙන ගතිය මෘදු කියන්නේ ඒක නෙවෙයි ඒ කියන්නේ දැන් දැඩිව ඉන්නවා හිටියට එයාට දුකක් වෙච්ච වෙලාවෙදී ටිකක් අර සොෆ්ට් ගතියක් තියෙනවා ස්මූත් ගතියක් තියෙනවා ඒකයි මේ දැඩි ප්‍රතිපත්තියක හිටිය වගේම මේ සාමාන්‍ය විදියට එයාට එකට එකතු වෙන ගතියක් පුළුවන් මට මේන්නේ අපි කියන්නේ වෙනරු පිටක් වගේ මෘදු වෙන්න ඕන කියලා මෘදු වෙන්න ඕන තැනදී වෙනරු පිටක් වගේ මෘදු වෙන්න ඕන දැඩි වෙන්න ඕන තැනදී ගලක් වගේ දැඩි වෙන්න ඕන කියලා අපි කියන්නේ අන්න ඒක මේ කියන්නේ. දැඩි වෙන්න ඕන ගතිය තමයි අර අවංක වෙන්න ඕන කියන එක කියන්නේ. මෘදු වෙන්න ඕන දැනදී අර වෙනරු පිටක් වගේ මෙලෙක් වෙන්න ඕන කියන්නේ මේ මෘදු ගතිය. ඒක දැන් සමහර අය ඉන්නේ අපි කියන මොල් ගස් ගිල වගේ ඉන්නවා කියන්නේ. ඉතපේ මොනු වෙන්නේ කියලා. ඒක ඉතින් අර ඒක නැති ගතිය තමයි මේ කියන්නේ. අනතිමානී කියන්නේ ඊළඟ ලක්ෂණය. අනතිමානී කියන්නේ අනතිමානී කියන්නේ හුඟක් මාන්නේ නැති බව. ඔව් දැන් අපි කියන්නේ නිහතමානී කියලා. නිහතමානී. ඔව් ඇත්තම නිහතමානී ඔව් හම්බල් කියන නිහතමානී කියන වචනේ තේරුම තමයි මාන්නේ සම්පූර්ණයෙන්ම නැති කිරීම කියන එක. ඇත්තම බුදුදහමේ හැටියට මාන්නය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ අනාගාමි වෙනකොට. ඒක ඉහළම මට්ටමක්. අපට මේ මට්ටමේදී නිහතමානී වෙන්න බෑ ඇත්තම බුදුදහමේ විදියට. මේ මට්ටමේදී අපි වෙන්නේ අනතිමානී ගතිය. අනතිමානී කියන්නේ දැඩි මාන්නයෙන් තොරවීම. ඔව් දැඩි මාන්නේ ලොකු මාන්නේ. ඔව් මාන්නේ තියෙනවා. ඔව්. ඇත්තම මාන්නේ නිසා තමයි අපි කම්පියා කරන්නේ. දෙන්නේ ගත්ත ගමන් ඔව්. හැමදේම අපි කම්පියා කර බලන්නේ මේක. නමුත් අනාගම වලට පස්සේ ඊට පස්සේ කම්පියා කරන්න යන්නේ ඇත්තම. ඔව්. මොකද එයා සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා. සාමාන්‍ය මට්ටමේදී අවශ්‍ය මේක. දැන් අපි ඉගෙන ගන්නේ කම්පියා කර ඇත්තම. එක්සෑම් එකක් වුණත් එක එක්සෑම් කම්පියා කර මේ අපි යන්නේ. ඒක වරදක් නෙමෙයි මේ මට්ටමේ. නමුත් දැඩි මාන්නයට පත් වුණාට පස්සේ තමන්ම හරි තමන්ම ලොක්කා කියලා මට්ටමට යන්නේ. ඔව්. අනිත්‍ය ඔක්කොම කන්ඩෙම් කරනවා. ඒක තමයි හානිය. අපි මුලදී ඒකයි නැති කරගන්නට ඕන. මොකද අපි අනිත්‍යගේ දෙයක් අහන්න හරි සූදානම් වෙන්නේ මේ අනතිමානී බවෙන් හින්දා. අනිත්‍යට අවනත වෙන්නේ, අනිත්‍යට වඳින්නේ, ගරු කරන්නේ මේ ඔක්කොම අනිත්‍යමානී ගුණයත් එක්ක මෙයන්නේ. ඊළඟ ලක්ෂණය තමයි සන්තුෂ්ස කෝච. සන්තුෂ්ස කියන්නේ ලද දෙයින් සතුටු වීම කියන එක. ඔව් දැනට තියෙන දෙකින් සතුටු වෙන්න. මොකද ඔක්කොම සම්පූර්ණ වෙලා සතුටු වෙන දවසක් අදා ජීවිතේ එන්නේ නැහැ. ඔව් හිතන්න එපා මේ ඔක්කොම සම්පූර්ණ දරුවන්ගෙන් ඉඳහස් වෙලා රැකියාවත් ඔක්කොම ඉවර කළා මෝගෙජ් එකත් ඔක්කොම ඉවර ඔක්කොම ඉවරච්ච කාලෙක එහෙම හිතන්න එපා. එහෙම හිතනකොට ඇතැම්මිට ඇඳට වැටිලා. ඔව් හැරමිටියත් ඇවිල්ලා මේ හැකනත් පේන්නේ ඇතැම්මිට. ඔව් දැන් තියෙන මට්ටමේ මෝගෙජ් එක ගෙවු මට්ටමේ දැන් සතුටු වෙන්නේ ඒකයි. නේද දැන් මෙහෙ කියන සිංහලෙන් තේරෙනවා නේ මේ දැන් තියෙන මට්ටමේ මේ මොහොතේ තියෙන දෙකෙන් සතුට වෙන්න. මොකද අපට ගෙවෙන දිනයක් පාසාම අපේ ශරීරය දුර්වල වෙනවා. මොකද අපි දැනට වැඩිපුර විශ්වාසය තියාගෙන ඉන්නේ අපේ ශරීරය ගැන එකයි. අපි කොහොම කිව්වත් එතකොට අපට අර මානසික අත්දැකීම් හිටියොත් අනාගතේ හැමදාම සැප විඳින්නේ කියලා මට්ටමේ හිටියොත් අපිට ඇත්තෙම සතුටු වෙන දවසක් නැහැ. එහෙම ආවත් ඇතැමිට මහලු වෙලා එක්තැන් වෙලා බොහෝම ජරා ජීර්ණ වෙච්ච කාලයක තමයි වෙන්නේ. ඒ නිසා දැන් අපි ලබාගත් හුඟක් දේවල් ටිකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ සන්තුෂ්ස ගතියෙන් කියන්නේ වර්තමානයේ සතුටු වීම. දරුවෝ ටික කුඩා කාලේ නම් දරුවෝ සුරතල් බලන කුඩා කාලේ සතුටු වෙන්න. තමන් ඉගෙන ගන්න කාලේ නම් ඉගෙන ගන්න කාලේ සතුටු වෙන්න. රැකියාවක් කරන මොහොතේ රැකියාව කරන ස්ථානයේ සතුටු වෙන්න. කාලය විතරක් නෙවෙයි ඇත්තෙම. ඒ මොහොත කියන එක දැන් වැඩට ගියාට යනකොට වැඩට ගියාට අපි මේ කලින් සතියේ කතා කළේ මේකනේ. ඔව් දැන් වාහනේ නැග්ග ගමන් හිතන්නේ කොහොමද වාහනේ කියලා ඉවරලා සතුට වෙන්නේ කියලා. ඔව් වාහනේ පටන් ගත්ත මොහොතේ ඉඳන් සතුටෙන් යන්න. ඒකයි වාහනේ ගිහලා ඉවරලා සතුටේ කිව්වොත් පස්සේ හිතෙන් දුක් වේවි යන්නේ. තව විනාඩි 40ක් යනවා 30ක් යනවා කිය කිය බලවල ඔරලෝසෝ බලවලනේ. ඔව් මේ ගියාට පස්සේ මොකද ඊට පස්සේ වෙන්නේ? ආයේ එන වෙලාව බලන ඊට පස්සේ. එතකොට කවදාවත් ජීවිතේ සතුට විඳින්න වෙන්නේ අපට. ඒ නිසා ඒ මොහොතේ දැන් මෙතන ඉන්නවනම් මේ පරිසරය ටික බල. දැන් බලන්න මේ පරිසරය ගොඩනගා ගන්න එකනේ කොච්චර අමාරුද නේ? මේ ලයිට්ස් දාලා මේ ඔක්කොම පරිසරය බලන අපි වෙන මේ හැදිලා දෙන්නේ. මේ මොහොතේ මේ සතුට විඳින්න. ඇත්තෙම අපට තියෙන්නේ වර්තමාන මොහොතේ විතර ඇත්තෙම. අපි මොනවා කිව්වද? අපට හැම මොහොතෙම ඒ ගත වෙන තත්පරයේ විතරයි අපට තියෙන ජීවිතය කියලා කියන්නේ. ඒ මොහොතේ හරියට සතුටෙන් හිටියොත් අපට හැම මොහොතෙම සතුටෙන් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි මීට කලින් කියලා තියෙන වැදගත්ම සංකල්පයක් තියෙනවා. ඉතාම වැදගත් සංකල්පයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ තමයි අපේ ජීවිතය කියලා කියන්නේ අපට යමක් අයිතිය කියලා කියන්නේ. මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ අපට යමක් ලියාගත්තොත් තේරෙන්නේ නැත්නම් මේකෙන්. ඔව් තේරුම් ගත්තොත් තමයි තේරෙන්නේ ඒකයි. ලියාගත්තොත් වචන හුඟක් යනවා ඒකයි. අපි යමක් සිහි කරොත් විතරයි අපට ඒක තියෙන්නේ. අපි යමක් සිහි කරොත් විතරයි අපට ඒක තියෙන්නේ. උදාහරණයක් කියමු. අපේ අම්මා තාත්තා දැන් ඉන්නවා නම් අම්මා තාත්තා සිහි කරන මොහොතේ තමයි අම්මා තාත්තා ඉන්නේ. ඒක සිහි නොකරනවා නම් ඇත්තටම අම්මා තාත්තා හිටියත් මිය ගියා වගේ. මැරිලා වගේ. අම්මා තාත්තා මිය ගිහිල්ලා හිටියත් අම්මා තාත්තා ඉන්න වගේ ඒ ජීවිතවල හිටිය කාලේ දේවල් ටික සිහි කරවොත් අම්මා තාත්තා දැන් ඉන්නවා අපිත් එක්ක. ඔව් ඒ මොහොතේ අපිට ජීවත් කරගන්න පුළුවන් නම් එයා ඒ මොහොතේ අපිත් එක්ක ඉන්නවා. ඒ මොහොතේ අපේ ඉන්ද්‍රිය වලට අරමුණු වෙන්නේ නැත්නම් එයා අපේ ලෝකේ මේ මොහොතේ නැහැ. බුදුදහම කියන්නේ අන්න ඒ නැතිවීම හරියට මිය යාම හා සමානයි කියලා. සිහිය කරොත් තමයි අපිට අපේ එක්ස්පීරියන්ස් එකේ තියෙන්නේ. අපිට අයිති වෙන්නේ ඒකයි. දැන් අපි අපේ ගෙදර සිහි කරොත් තමයි Tamanට ගියේ අයිති. ඒ සිහි කරන්න තුරු Tamanට නැහැ ගැත්තෙම. වාහනේ සිහි කරොත් තමයි වාහනේ තියෙන්නේ. දරුව සිහි කරොත් තමයි Tamanට අම්ම කියලා මතක් වෙන්නේ. රැකියාව සිහි කරොත් තමයි රැකියාවට යන්න ඕනේ කියන එක මතක් වෙන්නේ. එක මොහොතක එක අත්දැකීමක් විතරයි අපේ ජීවිතේ තියෙන්නේ. මේ වර්තමාන මොහොත විතරයි තියෙන්නේ. ඒ නිසා අපි බුද්ධිමත් නම් ජීවත් වෙච්ච අයත් මිය ගියා ජීවත් කරගන්න පුළුවන් අපට ඕන. ඇත්තෙන්ම අපි කියමු අපේ ළඟම ඥාතියේ ලංකාවේ ඉන්නයි කියලා. අපේ ළඟම ඥාතියේ ලංකාවේ ඉන්නයි කියමු. ඒ ළඟම ඉන්න ළඟම හිතවත් ඥාතිය ලංකාවේ ඉන්න ඥාතියයි අපේ මිය ගිහිපු කෙනා අතර වෙනසක් තියෙනවද? ඇත්තෙන්ම නැත්නම් කිසිම වෙනසක් නැහැ. ඇත්තෙම වෙනසක් නැහැ. අපට හිතෙන්නේ වෙනසක් තියෙයි කියලා. ඊළඟට ගියාට පස්සේ වෙන වෙනසක් නැහැ කියලා. අපි හිත මතක කරලා දෙන්නමයි ගන්න පුළුවන්. ඔව් මම මිය ගිහිපු කෙනෙක් වුණත් ඉන්න කාලේ අපිත් එක්ක සෙල්ලම් කරපු වෙටි අපිත් එක්ක වැඩ කරපු වෙලාවට මතක් කරොත් එයාත් එක්ක ඉන්න ඇත්තෙම ජීවිතේ. එයා ජීවත් වුණත් එයා මතක් නොකරත් එයා අපේ ලෝකේ නැහැ ඇත්තෙම. දැන් ඔන්න ලියා ගන්න. දැන් කැමති නේද? ඔව් ලියා ගත්තත් ඇත්තෙම ඔය තේරුම් ගියෝ නොකියොත් මේ තේර ලියා ගත්තකත් බලන්න බෑ ඒක. ඔව් ලියා ගන්න ඇත්තෙම ලියා ගන්න නැතුව නෙමෙයි මම කියන්නේ අවශ්‍ය දේවල් ලියා ගන්න ඕන. නමුත් අර වචන හුඟකින් කියන ඕන තැන්වලදී කන්සෙප්ට් එකයි වැදගත් වෙන්නේ ඒකයි. කන්සෙප්ට් එක වැදගත් වෙන්නේ ඒකයි. ඒකට සිහි කිරීමයි ජීවත් වීම සමාන නේ. ඒක සමාන නේ. යම සිහි කරන මොහොතේ විතරයි අපට මේ ලෝකේ තියෙන්නේ ඇත්තෙම. අපේ ලෝකේ තියෙන බුදුදහමෙන් කියන්නේ වැදගත්ම දේ මේක ඇත්තෙම. මේක හිතන්නේ අප සරල දෙයක් කියලා. මේක තමයි බුදුදහමේ හරිය. හේතුඵල ධර්ම කියන්නේ මේ පරිසම්පදි කියන්නේ මේක ඇත්තෙම. ඩිපෙන්ඩන්ට් ඔරිජිනේෂන් කියන්නේ මේක. මේක තමයි පරිසම්පදි කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි ඇත්තෙම. ඉන් එක්ස්පීරියන්ස් එක මයින්ඩ් එකත් එක්ක මේ හේතු ටික ඇති වෙච්ච මොහොතේ තමයි මේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. ඔ ඒක ඒ කන්ඩිෂන්ස් ටික නැති වෙච්ච ගමම නැති වෙනවා මේක. ආයි අලුතෙන් ඇති වෙනවා. හැම මොහොතෙම ඇති වෙමින් යන්නේ මේ. නමුත් අර ගිනි පෙල්ලක් කරකවනකොට වේගෙන් එක දිගට රවුම යනවා වගේ අපිට පේන්නේ මේ ඔක්කොම ටික එකට තියෙයි කියලා. දැන් ගිනි පෙල්ලක් වේගෙන් කරකවනකොට අපිට නිතරම රවුමනේ පේන්නේ නේ. කිසි කෙනෙක් කියන්නේ නැහැ නේ දැන් ඈතින් දැන් බැලුවොත් මේක ගිනි පෙල්ලක් කියලා නේ. ඇත්තෙම ඒ සංකල්පෙන් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. සම්පූර්ණ ජීවිතයත් ඒක. ඒ මොහොතේ ශනික මහට ගන්න ටිකක් මේ එකතු කරලා රවුමක් විදියට ඔක්කොම ජීවිතේ චේන් එකක් වගේ මේ පෙන්වන්නේ අපිට ඒකෙන්. අපේ දරුවට කියනවා වාහනේ තියනවා, ගෙදර තියනවා, අම්මා තාත්තා හැරි ඉන්නවා, රැකියාව හැරි තියෙන මේ ඔක්කොම ටික පෙන්වන එක හරියට ගිනි වලක් බලලා වගේ. ඇත්තෙන්ම තියෙන්නේ එක සුළු සුළු දේවල් ටිකක් මේ එකතු කළ මේ තියෙන්නේ. එකතු කළ හිත යන වේගය වැඩි නිසා අර ගිනි පෙල්ල වේගෙන් කරකවන වේගය වැඩි වගේ මේ ටික ඔක්කොම එකට මේව කළා අපි මුලාට පත් කළ මේ තියෙන්නේ. මේකේ වෙනස වෙන් කර කර බලන එක තමයි ඇනලයිස් කර කර බලන එක තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. ඉන්සයිඩ් මෙඩිටේෂන් කියන්නේ මේක. මේක බලන්න අර රවුමට තියෙන ආසාව නැති වෙනවා. දැන් අපි රවුමට ආසා කරගෙන ඉන්නේ. ගිනි පෙල්ල හරියට දැක්කම හොද රවුමට ආසාව නැති වෙනවා ඒක. රවුමට ආසාව නැහැ කියලා රවුමේ ලස්සන නොබල ඉන්නේ. රවුමේ ලස්සන බලනවා යා. ඒක තේරුම් ගන්න බලන්නේ ඒකයි. දැන් අපි දරුවන්ගේ ලස්සන බලනවා. ගෙදර ලස්සන බලන, වාහනේ ලස්සන බලන, අපේ ලස්සනත් කන්නඩි ඉස්සරහට ගිහලා බලන කිසි වරදක් නැහැ. බලන එකේ නෙමෙයි වරද. බලනකොට බලන්න අර ගිනි වලල්ල වගේ මේ බලන එකක් කියලා මේ. මේ හේතු ටිකක් වේගෙන් කරකවලා දෙනකොටයි මේක පේන්නේ කියලා. ඒක බැලුවත් මේකේ ලස්සනක් දකිනවා, මේක වෙනස් වෙනකොට ඇති වෙන දුක් ටික ඇති වෙන්නේ නැහැ. අන්න වෙනසේක. සම්පූර්ණයෙන්ම මේ ධහම කියලා කියන්නේම අපේ බුද්ධිය ඉහළටම මට්ටමකට ගන්න එකක් මේක. මේක ගත්තා කියලා හිතන්නේ නැපා අපට අවශ්‍යයක් වෙයි කියලා. අපේ දරුවන් කිතින යුතුයකම් ටික නොකර ඉඳී කියලා හිතන්නේ නැපා. අපි ඔක්කොම යුතුයකම් ටික හොඳටම කරනවා. දැන් කරනට වඩා හොඳට කරනවා. කරන ගමන් අපි දරුවන්ගේ සැන දුක් ටිකෙන් උත් බේරෙනවා. අපි දුක් ටික එන්නේත් නෑ අපට. දැන් අර ගිනි පෙල්ල වේගෙන් කරකවනකොට පරිවලත් නැවතුත් ගිනි පෙල්ල අනේ ගිනි වලල නැතුණා කියලා අපි අඬනවද නැහැ නේ අන්නේ නොවනන මට්ටමට එන එක තමයි අපි මේ ලෝකේ වෙනස් වෙද්දි දුක් නොවිනවා කියන එක ඒකේ වගේ ඒකට අරක ප්‍රැක්ටිස් කරලා තියෙනවා මේක දැනගෙන කලින් ප්‍රැක්ටිස් කරලා තියෙනවා නැති කෙනා ගිනි පෙල්ල නැවතුණු ගම දුක් වෙනවා ධර්මයේ දන්නේ නැති ආවෙන්නේ ඒක අපි ධර්මයේ දන්නයි ගිනි පෙළ කරගෙන කොට සතුට වෙනවා ගිනි පෙළ තනියම තියෙන කොට සතුට වෙනවා අපි දන්නවා ආයෝනම් කරකවල ගන්න තුලන් කියලා දරුවෙක් වුණත් ඇතැම් විට දරුවන්ගේ මේ කාලේ ලස්සනක් දකින්න ඕන නම් හිතින්ම අවලානේ කුඩා කාලේ මෙහෙමයි කියලා හිතින්ම අවල කුඩා කාලේ සතුටක් තියෙන්න පුළුවන් මොන වෙනස ඒක අපි දක්ෂ ඒකනේ දැන් කෙනෙක් දැන් මගේ අපච්චි මැරිලා ඒක කල්පනා කරන එක ඒ මොහොතට විතරක් වෙනවද ඒක දුක ඇතිවෙන්න නැතිවෙන්න හිතන්නේ නැත්තම් ඔක්කේ ඒක පොඩ්ඩක් ඉස්තර කරන්න මට. ඔව් ඇත්තෙම දැන් තාත්තා මැරුණා කිය කිය ඉඳලා අපිට දුක් වෙනත් පුළුවන්. ඒ මැරුණා මැරුණා අරම මෙහෙමයි අවසන් කටයුතු කරේ මෙහෙමයි පිච්චුවේ මෙහෙමයි කිය කිය ඉන්නකොට දුක. අනේ තාත්තා මට මෙහෙම මාත් එක්ක හිටියේ මෙහෙමයි මේ කාලේ කතා කරේ මෙහෙමයි මාව ඉස්කෝලේ ගන්නේ මෙහෙමයි කියලා. ඒ අත්දැකීමක් ඉඳලා උනත් සතුට වෙනත් පුළුවන්. ඔක තමයි වෙනස. එතකොට අපි බලන්න ඕන අපි මේක සිහි කරොත් තමයි ඇත්තෙම දුක එන විදියට මරුණා මරුණා කිය එකේ හිතලා අනේ මට නෑ කිය එකේ හිතුවොත් දුක දැන්. ඕන්නම් ඒක විඳ විඳ අනේ දැන් මට නෑ කිය ලංකාවට ගියත් බලන්න නෑ දැන් සෝහන විතරයි තියෙන්නේ කියලා හිතුවොත් දුක. දුක ඇති වෙන විදිය ඒ පැත්ත. දුක ඇති නොවන විදිය නම් තමයි දැන් මට මේක සිහි කරොත් තමයි මතක් වෙන්නේ. ඒ නිසා මම අරක සිහි කරන්නේ නෑ අරක සිහි කරන කොට දකින්න ඒක. නමුත් මට අර අත්දැකීම හිතේ කල අත්දැකීම මට ගන්න පුළුවන්. ඒකාලේ අත්දැකීම ගන්න පුළුවන්. ඒ කාලේ අරගෙන ඒ කාලේ විනේ ඒ කාලේ සතුට විනේ විදිහට එයා තම ජීවත් වෙන විදිහට සාස්තන පුළුවන් ඕන. හැබැයි ඉහළට යනකොට මේ දෙකම දුරු කරන ඔයා. පල්ලිහාද මට්ටමේදී අර මරණ සිටුේෂන් එක හිතනක වෙලාව අඩු කරලා ඉන්න කාලෙට එක වැඩිපුර සිහි කරනවා. ඉහළට ගියාට පස්සේ මේ දෙකම දන්නෝ මේ ශනික ඇති වෙච්ච මේ වර්තමාන මොහොතේ හට ගන්න කියලා දකින්න ඔයා. ඔය කල්පනාවේ ඉන්නේ නැද්ද? කල්පනා වෙනවා. කල්පනා වෙන එකේ කිසිම ගැටලුවක් නෑ මතකයේ හොඳට මතක් වෙනවා තාත්තා හිටිය කාලේ ඔක්කොම ටික මතක් කරන්න පුළුවන් අවසන් කටයුතු කරපු විදිහ ඔක්කොම එලි වෙනකන් වන්න දැවෙන දැන හිටිය එකත් මතක් කරන්න පුළුවන් ඒ තෝට් එකේ ඉන්නත් පුළුවන් ගැටලුවක් නෑ හිටියට ඒ සිටුේෂන් එකට දැන් යන්නේ නෑ අපි යනවා කියන්නේ අර අඬන තත්ත්වයට එනවා දැන් අපි මතක් කරනකොටම දන්නවා දැන් මම මේ මතක් කරන්නේ දැන් වර්තමාන මගේ මයින්ඩ් එකයි ඒ mental conditions එකයි මේ ටික එකට එකතු වෙච්ච වර්තමාන මොහොතේ දැන් මේ මගේ මනසම මගේ මයින්ඩ් එකම මම දැන් රීඩ් කරනවා කියන එක දන්නෝ යා. එයාගේ conscious එක තියෙනවා. එයාගේ mindfulness එක තියෙනවා. ඇල්මත් නැහැ. ඔව් ඇත්තෙන්ම ඇල්ම ඇති වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ අවබෝධයත් එක්ක. මේ අවබෝධය ආවට පස්සේ ඇල්ම නැති වෙනවා කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. දැන් අපි මිරිගුව දකින්නනේ මිරිගුවට කොහමද අපි කියන්නේ ඉංග්‍රීසි මිරකල්ද මිරිගුව දන්නනි මිරිගුවනේ අර පාර රත් වෙලා තියෙනකොට ඈත දවල් කාලේ රත් වෙන්න පේන්නේ අර ඉන්දර වගේ යන්නේ වතුර වගේ වතුර නෑ නමුත් ඔව් ඔව් මේ ඔව් එතකොට ඒක අපි දකිනකොට අපි වතුර වගේ දකින්නනේ අපි කවදාද දුවනෝද ඒකට වතුර ගන්න මිරාජ් එක ගන්න හරි ඔව් අපි ඒකට දුවනද වතුර ගන්න හැබැයි අපි වතුර වගේම දකින්නනේ වතුර වගේම දැකලා මුවන් වැනි සත්වයකට දුවලා මහන්සි වෙලා විහෙදරපත් වෙනවා අපි විදිය තමයි එසතරක් පේන්නේ වතුර මේ දෙකම පේන එකේ වෙනසක් නැහැ මුවා දුවනවා අපි දුවන්නේ නැහැ අම්මා තාත්තා මැරිච්ච සිද්ධිය ධර්මයේ දන්නේ නැති කෙනෙක් හිත හිත දුක් වෙන ඔය සිද්ධිය බල බල අපිත් ඒ සිද්ධියම දකිනවා අපි අඬන්නේ නැහැ වෙනසේක වෙනසේක අමතක කිරීම කියලා කියන්නේ නැහැ මේ ඒ සිද්ධියට යන්න එපා කියලා කියන්නේත් නැහැ අපි ඒ සිද්ධියේ සිටුේෂන් එක එහෙම්ම දකිනවා දකින මොහොතේ අපි දන්නවා දැන් මේ මනසින් සිහි කරන්නේ ඒක සැබෑ ලෝකේ දැන් නැහැ කියලා සැබෑ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි අපි මේ දැන් මනස සිහි කිරීමේ මයින්ඩ් එක රීඩ් කරලා දැන් මේ ගන්න එක කියන එක දන්නවා. අනිත්‍යයි. ඔය එහෙම කියන්න පුළුවන් ඉතින්. ওই වචන වලට හිර වුණත් ඇත්තෙන්ම වචන විතරයි අපි අල්ලගන්නේ. වචන තියෙන්න ඕන. නමුත් අපි මේකේ මීනින් එක ගන්න ඕන. දැන් මම ඇහුවත් අනිත්‍යය මොකද්ද කියලා ඔබතුමිට හරි උත්තරයක් දෙන්න බෑ ඇත්තෙන්ම. අනිත්‍යතාවය තමයි ඇත්තෙම මේ කියන්නේ. නමුත් ඒ වචනේ හරහා අපි මේකේ මීනින් එකට යන්න ඕන. මීනින් එකට යන්න ඕන. මොකද්ද මේ තේරුම කියන එක? දැන් මේ උදාහරණ ඔක්කොමගෙම ගන්න අපි මේක මේ. මේ මිරිගුව කතාවෙන් તો ඔක්කොමගෙම යන්නේ ඒකයි. මිරිගුව දැකලා අර අහිංසක සතා දුවලා වෙහෙසටපත් වෙනවා. අපි දුවන්නේ නැහැ. අපි ඒ විදිහටම බලන්නේ. කෙනෙක් මැරිච්ච කෙනෙක් ඉන්නවා. අම්මා තාත්තා කෙනෙක් කවුරු හරි කියමු. යාගෙම පුතේක අපි ගෙව මහනලි ඉන්නවා කියලා රහත්තුලි ඉන්නවා කියලා. රහතන් වහන්සේ ඒ මරණයට යනවා. අනිත් සහෝදර සහෝදරු ටික ගෙදරින් ඉඳලා අඬනවා. මෙයා අඬන්නේ නැහැ. රහතන් වහන්සේ අඬන්නේ අර ගොල්ලන් අඬනවා. එකම සිද්ධිය දෙකම එකම විදිහට පේන්නේ. පේන එකේ කිසිම වෙනසක් නැහැ. අර මිරිගුව බලන වගේ ඒකයි වෙනස. ඒ නිසා ඇත්තම මේක දකින්න අපි సౌందර්යය දැන්ටත් වඩා හොඳට බලනවා. මේකෙන් කියන්නේ මේ සැබෑ ලෝකෙන් පිටවෙල යන්න කියලා. සැබෑ ලෝකේ අමතක කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මේ සැබෑ ලෝකෙන් දුවන කියලා නෙමෙයි මේ කියන්නේ. ඇත්තෙම මේක තේරුම් ගත්තොත් තමයි දැන් අපිට ගෙදර තියෙන මලගස්සල ලස්සනවත් පේන්නේ. දැන් අපි ගෙදර තියෙන වත්තේ ලස්සනවත් බලලා තියෙන ඇත්තෙම. ගිහිල්ලා බලන්න ගෙදර වත්තේ කොච්චර ලස්සනද කියන මල්ගස් බලන්න. ඒ ලස්සනත් අපිට පේනවා මේක දැක්කට පස්සේ. මේක දකිනකන් අපි අපේ මහන්සියෙන් හදපු ගෙදර ලස්සනත් බලන්නේ අපි ඇත්තෙම. සන්තුෂ්ස කෝච කියන්නේ මේ වර්තමාන මොහොතේ සතුටු වීම කියන එක. සුබර කියන්නේ තමන්ව ලිහිසියෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ තමන්ට දැන් මේක තේරෙනද මේ කතාව? පහසුවෙන් පෝෂණය කරන්න ඕන කියන එක. ඔව් සමහර අයට හුවා දේවල් ඕනනේ බඩු මුට්ටු. ඒ කියන්නේ මේ හැම දෙයක්ම ඕන වර්ග රාශියක් ඕන. සිරප්පු වුට්ටම් නම් 35ක් විතර ඕන. ඒ කියන්නේ හුඟක් එහාට දැන් මේකෙන් කියන්නේ සිරප්පු අඩු කරන්න කියලා. එහෙම නෙමෙයි කියන්නේ. ඔව්. සිරප්පු ගන්න කොහොමන්නේ? ඇත්තෙන්ම ඔව් දැන් අපි ළඟ සිරප්පු වුට්ටම් කීපයක් තියෙනවා නේද? නැහැ. ඒක නෙමෙයි කියන්නේ මේ ඇත්තෙන්ම හුවා බඩු මුට්ටු කියන්නේ හුවා යා සතුරු කරන හුවා දේවල් ඕන. ඔය යනකොට වුණ ගමනක් යනකොට වුණ යාට හුවා දේවල් වුණ අරන් යන්නේ මගදී. දැන් දරුවෝ ගොඩාක් කලදී ඒක ඕනේ ඒක නෑ කියලා කියන්නේ නෑ මේ. දරුවෝ මේ අප විතර වෙනවා ඒව සුද්ධ කරන්නේ ඒව ඕනේ ඒ කාර්යදී ඒක නෙමෙයි මේ කියන්නේ. අපි තනි පුද්ගලෙක් හැටියට ගන්නකොට අපට ඊටාම බඩු මුට්ටු අඩු සංඛ්‍යාවකින් තැනක ගිහිල්ලා වැඩිපුර දින ගාණක් ඉන්න පුළුවන්ද කියන කතාවෙන් තමයි මේක තිරන්නේ. අතුවල ඒක න අනිත් තැනකට ගියාට පස්සේ අපිට අනිත් පැයට එච්චර බරක් නෑ. අපි බරක් නෑ කියලා කියන්නේ. බර වැඩි. දැන් තැනකට ගියාට පස්සේ යාට උණු වතුර ඕනේ, ඇල් වතුර ඕනේ, මේ බෙඩ්ෂීට්. ගියපු ගමන් ඉඳලා මරක ඕනේ, මේක ඕනේ කියන කවා දේවල් කියනවා. අපිට බරක් යාවහම කො සමහර අය ආවම නෑ නෑ ඇඳක් වන්නේ මේ එළිය විශ්තු කරනත් කම නෑ කියලා පැදුරක් දාගෙන හරි කියලා. යා හරි ලේසි පෝෂණය කරන්න. අන්න එහෙම කෙනාට මේ නිවන් යන ලේසි මේක කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හරියට පියාපත් වල බර විතරක් තියෙන කුරුල්ලෙක් වගේ කියලා. ඒ කියන්නේ එයාට යනකොට ගෙන යන හුඟක් දේවල් නැහැ. ඒක සහැල්ලුය. සහැල්ලු බව. බඩු මුට්ටු විතරක් නෙමෙයි ඇත්තෙම. සමහර විට හුඟක් පරිසරය මෙහෙම තියෙන්න ඕන. හැම දෙයක්ම යාට විවිධ විදිහට හදන්න ඕන. ඒ කියන්නේ නිතරම වෙනස් කරන යන්නේ. ඒකත් මේකටයි තියෙන්නේ. දැන් ගහක් වුණත් කපන්න ඕන, රවුම් කරන්න ඕනනේ. හුඟාගම ඉතින් ගෙදර ලස්සන තියාගන්න ඒක නෙමෙයි මේ කියන්නේ. නමුත් ඒක ලැබෙනකන් යාට මානසික සුවයක් නෑ සමහරට. මේක පුරුදු කරන්න දැන් තියෙන විදියෙන් යා සතුට වෙනවා. තියෙන පහසු ගන්ටිකෙන් භුක්ති විඳිනවා යා. ඒක තමයි ලා. එහෙම කෙනාට මේ මානසික සුවය කරා යන ලේසි කියලා මේ කියන්නේ. අපිට කාලෙ හුඟක් යනවා. අපි ටිකක් ඉක්මනින් කරමු. අප්පගිච්චෝ කියන්නේ කටයුතු ටික කඩුවේ මෙයාට. කටයුතු ඔක්කොම අර දොඩම් ගොඩම් බදාගත්තා වගේ බලාගෙන නෑ මේ. අවශ්‍යම දේ ටික විතරයි මෙයා කරන්නේ. මොකද අපිට වටිනාම දේ කාලේ. දේශනයක් ඇහුවොත් වටිනාම ටික තමයි මෙයා අහන්නේ. ඉන්ටර්නෙට් එකට ගියත් හොඳම ස්පීච් 10 තමයි අහන්නේ. හොඳම වටිනාම පුද්ගලව 10 දෙනා තමයි ඉන්ටර්නෙට් එක බලන්නේ. අන්න ඒ වගේ ස්පිරිට් එකම තමයි මෙයා ගන්න නිතරම. මොකද මෙයාට වටිනාම දේ තමයි කාලය. ඒ නිසා කටයුතු වලදී ඉතාම වැදගත් කටයුතු දෙකක් තමයි මෙයා කරන්නේ. අධ්‍යයන කටයුත්තක් කළත්, ඩිග්‍රියක් කළත් හොඳම දේ තමයි මෙයා කරන්නේ. බඩුවක් ගත්තත් ඇතැම් විට කලක් තියෙන හොඳ බඩුවක් ගන්න. බාල බඩු හුඟක් අරගෙන ගෙදර කුරනට වඩා වැඩි කලක් තියෙන හොඳ බඩුවක් ගන්න. ඒ වගේ මට්ටමට එනවා. සල්ලහ බුද්ධිය කියන්නේ සැහැල්ලු ගති පැවතුම් ඇති බව. ඔව් ඇත්තම අර සුබර කියන්නේ උඩේකේදි කිව්ව එක සුබර එක බඩු මුට්ටුවට වැඩිපුර සම්බන්ධයි. සල්ලන කුත්‍තිය කියන්නේ හුඟා තමගේ කටයුතු. සැහැල්ලුවෙන් ගන්න කටයුතු උඩ තියෙන. මේක හුඟා කර බඩු මුට්ටු විදිහට පෙන්වන්න බෑ. ඔහුගේ අර ඇක්ටිවිටි සඩුයි බොහොම. ඔව් සැහැල්ලුවෙන් කරන. සන්ති ඉන්ද්‍රියෝච කියන්නේ මේ පුද්ගලයාගේ ඉන්ද්‍රියන් සංවරයි. ඉන්ද්‍රියන් කියන්නේ ඇහැට රූපයක් දැක්ක ගමන් ඒකට ඇදලා ගන්න ස්වභාවය අඩු යාට. බාහිරට යා රූපෙන් අල්ල ගන්න බෑ. ශබ්දයක් ඇහුවත් එහෙමයි. දැන් අපි බනකදී උනත් සමහරට අපිට පේන දෙයක් තමයි සමහර අය බනහලහල Tamange හිත ගැටෙන එක අරමුණක් આવුත් ඕකම තමයි මතක් කරගෙන ඉන්නේ. ඇතැම් වෙලට බනට 90%ක්ම හොඳ දේවල් කියලා තියෙන්නේ. Taman අකමැති පොඩ්ඩක් 5%ක් 10%ක් කියලා තියෙන්නේ. ඒකම තමයි අල්ලගෙන ඉන්නේ. යාට අර හොඳට ගෙන්නේ නැහැ ජීවිතේ. ඔව් ඒ අරติกම තමන් ගැටෙන පැත්තක් කියන එකම තමයි කරන්නේ. තමන්ට පිළිගන්න පැත්තට පිළිගන්න. මං අර හාමුදුරන්ගේ හවලාගේ අරකණම් පිළිගන්නේ නැහැ කිය එක විචනය කරන්න යන්නේ පතේරුමක් නැහැ. ඒ ටික තමන් කෙලිම පැත්තකට ගල්ලා තමන්ට එකඟව හරියට එකඟව පිළිගන්න පුළුවන් මට්ටමේ ටික පිළිගන්න. ඒක තමයි හොඳම දේ. එතකොට ඇස කන නාසය දිව ශරීරය ඇත්තේ ඔක්කොම සංවර වෙන ඕන. ආහාර උනත් දිව උනත් සංවර වෙන ඕන. කෑම බීම දුණත් අපි යම්සේ ඩිසිප්ලින් එකක් තියෙනවා. මේ දෙක තමයි ඇත්තෙන්ම අපිට නිින්ද පාලනය කරන්න ඕන, ආහාර පානය කරන්න ඕන, ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. මේ දෙක තමයි අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. දරුවන්ට උනත් ඇත්තෙන්ම කුඩා කාලේ ඉඳන් හුරු කරන්න මේවා. රූප බල බල යන හෝ ශබ්ද හා යන ගිය ගමන්ම කාලය නාස් වෙනවා, අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා, තමන්ගේ පිරිහෙනවා ඇත්තෙන්ම ශරීර සෞඛ්‍යත් පිරිහෙනවා. එසා කුඩා කාලේ ඉඳන්ම තේරෙන මට්ටමේ ඉඳන්ම දරුවන්ට ඩිසිප්ලින් එක ඇති කරන්නේ මේක ඉතාම වැදගත්. ඒකයි ඒක ටික ටික හුරු කරන කාලයක් යද්දී ඇති වෙනවා. දැන් මේ පුතාට මම දැන් මෙහෙම තියලා ඉඳලා කරක් කරනකොට යා පුහුණු වෙන එක දැනක ඉන්න උන මුලදී අමාරු ටිකක්. යාට ලොකු පුහුණුවක් එන්නේ ඒකයි. ඒක වරදක් නෙවෙයි. එයා මුලදී අමාරුවෙන් තමයි නමුත් ටික ටික මේ මට්ටමේ ඉන්න එක ලොකු දෙයක්. ඔය මේ මට්ටමේ දරුවෙක් ඉතිනවා. පින්වත් කෙනෙක් මෙයා ඒක. ඔව්. නිපක කියලා කියන්නේ තියුණු නුවණ. ඉතාම දෙයක් දැන් ඒ කියන්නේ අහපු ගමම ඉතාම තියුණු විදියට යාක ග්‍රහණය කරගන්න පුළුවන් තීක්ෂණ නුවණ ඉන්ටෙලිජන්ස් එකත් එක්ක කියන්නේ අප්ප ගබ්බ කියලා කියන්නේ මොකද්ද දඩම්බර ගතිය නැති බව දඩම්බරයි කියලා අපි කියන්නේ ඔව් අපි කියනවා නහයට අහන්නේ කියලාත් අපි කියන්නේ අන්න එහෙම බව නැති කියන එක සමහර අය මේ බඩු මුට්ටු එහෙම දානවා ඒ කියන්නේ අපේ ළඟ වුණා දැන් ඒ කියන්නේ අපි සිහිය පාවිච්චි කරනකොට අපි බඩමුට්ටු හොදන එකේදී උනත් ඇත්තෙම ටිකක් සංවරයක් ඇති වෙන්න ඕනේ ඇත්තෙම මේ අප්පගබ්බ බව අඩු වෙනකොට ඒ කියන්නේ දැන් ওই දඩබ්බර ගතිය නැති වෙනවා කියන එක ඇත්තෙම අපිට හිතනවා ගහ බැන ගන්න එක කියලා. ඒක නෙමෙයි ඇත්තෙම. බඩමුට්ටුව පාවිච්චි කරනකොට උනත් අපි වෙනද නිකන් ඔහොම දමන ගහනෝනේ. නමුත් කල්පනා වෙනකොට මේක අඩු වෙනකොට ටිකක් අපිට හිත හිතල මේ තියන්නේ. ඔව්. ඒක මේත් එක යන්න ඕන අපේ ජීවිතේ. එකපාර ඇති වෙන්නේ ඔව් සංවරයත් එක්ක මේ කියන්නේ ඇත්තෙම බඩුවක් තිබුණා දැන් සෙරපු දෙක තියලා අහමුණා මේ තියපු තැනුණ පිළිවෙලට ලස්සනට තියන්නේ බොහෝ විට එකපාර ගලවලා එන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒක සිහියෙන් කරන්නේ සිහියත් එක්ක යන්නේ කලබල ගති අඩුවීමත් එක්ක යන්නේ මේක දැන් සමහර එකපාර දමල ගහන එහෙම යනවා තමන් කරන්නේ මොකද කියලා දන්නේ නැහැ නේ ඔය මේ පැත්තේ යන්නේ යන හරි සංවේදී වෙනවා යා මේව ඉතාලම සිහිය බුද්ධියෙන් කරන්නේ ඒකෙන් කියන්නේ තම මුකුත් නොකර ඉන්නවා කියලා නෙමෙයි මේ කියන්නේ. තමන් කරනවා කරන තැනදී අනිත් පැයට ආසය යා කරන දිහා බලන්න. දැන් සමහර අය කරා සමහර අපි ගුරුරුත් අපි දැකලා දින පන්ති වල දිහමනේ චෝක්කුවර හරි ලස්සනට අල්ලන්නේ අල්ලලා ලියනවානේ. ඔව් තියනවා. දැන් අපේ මේ ගුරුවරයෙක් ඒ වගේ හිටියා මේ එකක් ලියලිය හිටියා මම යද්දි දැහැද්ද. ආ සයිනස් ආ පොඩක් ඉන්න වැඩි ඉන්න කියලා ලියලා. එයා මේකත් ලියන. ආ සයිනස් දැන් කියන්න. හරි. ඒ පෑණි විල්ලත් ගහලා තමයි යා කතා කරන්නේ. සමහර අය එහෙම ඉන්නවා. එයා ඒ ගුරුවරයෙන් මම ඒක ඉගෙන ගත්තා ඇත්තෙන්ම. ඔව්. පහල තියලා තමයි ඒකත් ගහලා තමයි ඊට පස්සේ මුණ බලන්නේ. මේ කුලේසු අන නොගිද්දෝ, මේකත් ඉතාම වැදගත් දෙයක්. කුලයන්හි නොඇලීම කියන එක. කුලයන් කියන්නේ ඇත්තෙන්ම දැන් මේක ඇත්තෙම හාමුදුරුවන්ගේ පැත්තට වැඩිපුර බරයි. ඇත්තෙන්ම අපට වැඩිපුර සැලකුවත් කෙනෙක් අපට හුඟක් ඇලීමක් දක්වන්න බෑ. ඇත්තෙන්ම අපිට සලකන කෙනාටත් නොසලකන කෙනාටත් අපි එක වගේ අදහසක් දක්වන්න ඕනේ. ඒක තමයි අපේ හැඟීම් බුදුහාමුදුරුවෝ එහෙමයි කියලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ මේ අය කෙරෙහි නොසලකා හරිනවයි කියලා. දැන් මේ කරන එක තමයි සැලකිල්ල. ඇත්ත මේ බණ කියන එක. මේ අය කරන සැලකිල්ලට ගන්න ලොකුම සැලකිල්ල තමයි මේක. ඒ කියන්නේ සමහර අයට ඒච්චර සලකන්න බෑ. ඇත්තෙම ඇතැමිට දුප්පත්කම නිසා, ඇතැමිට වෙලාවක් නැති නිසා, ඇතැමිට ඒගොල්ලන්ට ඒච්චර ශ්‍රද්ධාවක් නැති නිසා ඒ අය ලොකු සැලකිල්ලක් කරන්නේ නැහැ. සමහර අය බොහොම හිතවත්, බොහොම ශ්‍රද්ධාවන්තයි, හාමුදුරුවන්ට ආදරේ හුවා සලකනවා. නමුත් අපි හාමුදුරු හැටියට අපි දෙපැත්තම හැම කෙනා කෙරෙහිම එක විදිහට බලන්න ඕනේ. ඒක අහවලා වැඩිපුර සලකනගෙන අහවලාට වැඩිපුර සලකන්න ඕනේ කියලා අපි එහෙම කරන්නේ නැහැ. ඒකයි එහෙම බලාපොරොත්තු වෙනත් හොඳ නැහැ ධායක විදිහට. ඒක අනිත් දේ තමයි නිතරම ගෙවල්වල ගිහිල්ලා ගෙවල් එක සම්මතා තියාගන්නේ නැහැ තේම හාමුදුරුවෝ. පොදුවේ දුකක් ඇති වුණාම කරදරයකදී පිට වෙනවා. ඔව්. නමුත් නිතරම වෙන ගෙවලට නේ අපේ අම්මලා තාත්තලා බලන තේම නිතර යන බෑ තේම අපිට. ඒකයි අපේ අම්මා තාත්තේ කෙරෙහි හැලීමත් අඩු කරගන්න ඕන අපි. ඒකයි ඒ තරම් දෙයක් අපිට තියෙනවා හාමුදුරුවෝ හැටියට. මේ නිවන් මාගේ යද්දී ඒ වගේම ගිහියයි විදියට තමන්ගේ නිවෙස්වල වුණත් යුතුයකම් හොඳවට කරන්න. නමුත් දැඩි බැඳීම කියන එක අඩු වෙනට ඕන. ඒකයි ඔය දැඩි බැඳීම වැඩි වුණොත් ඒක පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් හිතේ පීඩනේ වැඩි. හරියේ දුකක් වැඩියෝ. ඒ නිසා ඒ දුක් ටික අඩු වෙන නම් යුතුයකම් ටික හොඳවට කරන ගමන් ඕනම මොහොතක මේව වෙනස් වෙන්න පුළුවන් දේවල් කියන එක දැනගෙන ඉන්න. එතකොට තමන්ගේ ඉහළ මානසිකත්වයක ඉන්නේ. ඊළඟ ලක්ෂණය තමයි නැච කුද්දන් සමාචරයකින් කියේන විඤ්ඤූපවදියෝ. මේක ඉතාම වැදගත් කාරණයක්. බුදුහාමුදුරු කියනවා නොනැති අය දොස් කියන සුළු වරදක්වත් නොකර ඉන්න බලන්න කියලා. මේක ඉතාම විඤ්ඤූහි කියලා කාරණයක් කියනවා. නොනැති අය. නොනැති අය විතරද? ඔව්. මොකද අපි කොහොම හිටියත් අපට දොස් කියන පිටසක් ඉන්නවා. ඔව්. ඔව්. අර බණ්ඩාරනායක මහත්තයා හොඳ කතාවක් කියලා තියෙනවා. මේ සියල්ල සතුටු කරන්න යන කෙනාට කිසිවක සතුටු කරන්න නැහැ කියලා. බණ්ඩාරනායක මහත්තයා ප්‍රකාශයක් කියනවා. ඔය සියල්ල සතුටු කරන්න යන කෙනාට කිසිවක සතුටු කරන්න නැහැ කියලා. ඔක්කොම සතුටු කරන්නේ අපි කොච්චර හිටියත් අපි කෙරේ අමනාප වෙන පිටසක් ඉන්නවා. නමුත් අපි නොනැති අය බුද්ධිමත් අයගේ හිත දිනාගන්නේ දින අපි ඉන්නවා. ඒක තමයි අපි කරන්න ඕන වැඩේ. අනිත් දේ තමයි හොඳවට මතක තියාගන්න වැදගත්ම කාරණයක් තියෙනවා. නුවණැති කෙනෙක් අඩුපාඩුවක් පෙන්වලා දෙනවා නම් හරියට නිදානයක් වගේ එකට ඇහුම්කන් දෙන එක පිළිගන්න කියලා. ඇයි ඒ? අපට නොපෙනෙන අපේ සියුම් අඩුවක් ඒ පෙන්වන්නේ. ඇතැම් විට යා මුණ නොගැහසුනා නම් අපට අඩුව කවදාවත් හඳුනගන්න බැරි වෙනවා. ඔව්. හරිගස්ස ගන්න බැහැ අපට. ඒ නිසා ওই සමහර ඔය දාර්ශනිකයන් ළඟ ඉඳලා තියෙනෝනේ මේ ස්කූලියට සල්ලි දීලා කෙනෙක් තියාගෙන අඩුපාඩු පෙන්වන්නේ. එහෙම සමහර මේ උගත් අය ළඟ ඉඳලා තියෙනවා. පඩි ගෙවල තියාගෙන තියෙන එයාගේ අඩුපාඩු පෙන්වන්න කියලා. දැන් අපිට පඩි ගෙවන්න ඕනේ නැහැ. සමහර අය පෙන්වලාම දෙනවා අපිට. නමුත් අපි කේන්ති ගන්නවා. ඒක තමයි වරදකට. ඒ නිසා කවදාවත් කේන්ති ගන්න එපා. අනේ මේ පඩියක් ගෙවල කරන්න ඕන දියම් මට කරලා දුන්නේ කියලා. ඔව්. සතුට වෙන්න. මං ඉක්මනින් මේක හදාගන්න මේ අඩුව කියලා. ඉක්මනින් මේක හදාගන්න. තමන්ට ලොකු chance එකක් ඒක. පෝ චාන්ස් එකක්. ඒක බොහෝ දෙනෙක් ඇත්තෙම ඒ අඩුපාඩු පෙන්වා දෙන්නේ නැහැ. ඒකයි තියෙන හානිය. අනිත් තැන්වල ගිහලා විවේචනය කරන අදාළ පුද්ගලට කියන්නේ නැහැ. ඔව් කියන්නේ නැත්තේ හේතු තියෙනවා. කිව්ව ගමන් දානු ගේන් තියන විදිය ඒකයි. ඔව් කියන දෙයක් අහන්න දෙබව දාන්නෝනේ ඉතින්. ඒ නිසා අපිත් ගුණයට නැඹුරු වෙනකොට ඒ අය අපි අඩුපාඩු පෙන්වා දෙනවා. අපිට ඒක ලොකු චාන්ස් එකක්. ලොකු වාසියක්. ඒ වාසියෙන් ප්‍රයෝජන ගන්න. දැන් අපිට මතකයි අපි ගෙන ගන්න කාලේ කැම්පස් එකේ ඉන කාලේ අපිත් එක්ක යාළු 7 දෙනෙක් හිටිය කාමරේ. හාමුදුරුවෝම 7 දෙනෙක් හිටියේ ඩබල් ඇඳන් දාලා ලොකු කාමරේ දුන්නේ සාමාන්‍ය පොඩි කාමරයක්. අපි 7 දෙනාම කියලා තිබ්බා අපි එකිනෙක නාගේ අඩුපාඩු තියෙනවා පෙන්වා දෙන්න කියලා. දැන් රැයට එකතු වුණාම වාඩි වෙලා කවුරු සාකච්ඡා කරනවා. ආ ඔයා කැමති නැහැ නේද තියා පාඩම් කරන්න ඔයා ටික ඉරිසියයි නේද කියලා. එහෙම එක එකන කියනවා. ඔව් ඔයා ටිකක් ලෝභයි නේද? එහෙම කියලා මේ ඒ වගේ විරුද්ධව කතා කරනවා. කලක් යද්දී හොඳටම අපි අඩුපාඩු තේරුම් ගන්න පුළුවන්. ඒක ලොකු වාසියක් Tamanට. විශේෂයෙන්ම නුවණැති කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරනකොට ඇත්තෙම ඒගොල්ලන්ට ආරාධනා කරන්න කියන්න මගේ අඩුපාඩුවක් තියෙනවා පෙන්වා දෙන්න කියලා. හැබැයි හැම දිනටම නෙවෙයි. හොඳ අවංකය වෙන්න ඕන. ඔව්. අවංක කල්යාණ මිත්‍රයා ඉන්න අපට ගුණවත් අය, අවංක අය, කරුණාවන්ත අය. ඒ අයගේ ළඟදී කියලා හරිය තමන්ගේ අඩුපාඩුව තේරුම් ගන්න මේක තමයි ලොකු වාසියක්. ඒක හදාගෙන ඉදිරියටම තමයි යන්න පුළුවන්. ඒක ලොකු බුදුහාමුදුරේ දේශනා කරේ හරියට නිධානයක් දක්වන වගේ මේක බලන්න කියලා කෙනෙක් කඩුවක් පෙන්වා දෙනවා. ඒකයි. මේක තමයි ඇත්තෙම සාමාන්‍ය ගාථා ටිකේ තේරුම. හැබැයි මේ ගුණ දහම් ටික කියලා ඊළඟට කියන කාරණයක් තමයි මෛත්‍රී වඩන්න කියලා. මෛත්‍රී වඩන්න කියලා. මේ ගුණ දහම් ටික ඉඳගෙන මෛත්‍රී සාගත වෙන්න ඕන අපි. මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් නැත්නම් ඕන දෙයක් කරාට කමක් නැහැ. මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් මේ ගුණ දහම් ටිකේ ඉඳගෙන හැකි තාක් මෛත්‍රී භාවනාව වඩන්න. වඩලා වඩලා වෙනත් කෙනෙක් දකිනකොටම කිසිදු අමනාපයක් ඇති නොවන මට්ටමට බලන කෙනෙක්ගේ. කොච්චර බරපතල වරදක් කරත්, කොච්චර තමන්ට අවාසියක් වෙන දෙයක් කළත්, එයා නිසා හිත රිදීමක් ඇති නොවන මට්ටමට මෛත්‍රී භාවනා දිනු කරන්න. අනිත් කාරණය තමයි ප්‍රඥාව දිට්ඨින් අනුභගම්ම. මේකේ වැදගත්ම එක තමයි ගාථාවල අන්තිම ගාථාව දිට්ඨින්ච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන කාරණය. දිට්ඨින්ච අනුභගම්ම කියන එක තමයි මේ සූත්‍රයේ තියෙන වැදගත්ම වචන දෙක. අන්තිම පෙළියේ තියෙන ගාථාවේ දෘෂ්ටියකට නොවේටි. දෘෂ්ටියකට නොවේටි කියලා කියන්නේ මේක ඉතාම ගැඹුරු එකක්, සරල නෑ මේක. ඇත නැත කියන අන්ත දෙකෙන් දුරු වීම. ඒ කියන්නේ ලෝකයේ මේ දේවල් තියෙනවාද නැද්ද කියන කාරණේ මේ. දැන් අපිට මේ අත්දැකීම් ටික තියෙනවද නැද්ද කියන එක. ඇත්තටම මේ රූපයක් තියෙනවද නැද්ද? ඇත්තටම අපේ වාහනේ තියෙනවද නැද්ද? ඇත්තටම අපේ දරුවෝ ටික තියෙනවද නැද්ද කියන කාරණේ. මොකද උත්තරේ? නැද්ද තියෙනවද? හරි, අන්න ඒක තමයි. ඔව්. ඇත කිව්වත් අන්තයක්, නැත කිව්වත් අන්තයක්. දෙකම එක්ස්ට්‍රීම්. ඒ නිසා බුදුදහමෙන් කියන්නේ පාලියෙම කියනවා නම් අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං නොහෝති කියන සංකල්පය. මේ මතකය සිහි කරනකොට තියනවා, සිහි කිරීම නැතුණු ගමම නැති වෙනවා. හේතු ටික තියන කල්හි තියනවා, හේතු ටික නැති වෙච්ච මොහොතේ නැහැ. ඇති වෙනව නැති වෙනව හේතු ටිකත් එක්ක. හේතුව සිටීමද? සිතත් මුල් වෙනවා. සිත විතරක් නෙවෙයි. සිත මුල් වෙනවා, රූපය මුල් වෙනවා, ආලෝකය, මේ කරුණු ඔක්කොම ටික එකතු වෙන ඕන සිද්ධියකදී. ඇහැට රූපයක් දකින්නම් ආලෝකයක් තියෙන්න ඕන. කනට ශබ්දයක් අහන ආලෝකය ඕනේ නැහැ. කනට ශබ්දයක් අහන ඒ ශබ්දයට අදාළ හේතු ටික ඕන. කන ඕන. ඒ ඉන්ද්‍රියට අදාළ ඕන. දිවෙන් රස විඳින්න නම් ආහාරයක් තියෙන්න ඕන. දිව තියෙන්න ඕන. හිත තියෙන්න ඕනේ. ටික ඔක්කොම එකතු වෙච්ච තැන දී වෙන්නේ. ශරීරය දැනෙන ශරීරය තියෙන ඕන ස්පර්ශයක් දෙයක් එන්න ඕන. ඒ දෙත් එක්කයි එන්නේ. ඒ නිසා මේ හේතු ටික තියෙන තැනදි තියෙනවා, නැති වෙන තැනදි නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ දර්ශනේ ලැබපු කෙනා ලෝකය තියෙනවයි කියලා කියන්නෙත් නැහැ කියලා කියන්නෙත් නැහැ. යා වාද ભેද කරන්න නැති කෙනෙක් බවට පත් වෙන. යා විවාද කරන්න ඊට පස්සේ. ලෝකයේ බොහෝ අය මේ දෙපැත්තට බෙදිලා තරක කරන්නේ. බුදුදහමෙන් මේ දෙපැත්තටම යන්නේ නැහැ. ඇත කිව්වොත් නාස්තික දෘෂ්ටියට යනවා. ඇත කිව්වොත් අස්තික සාස දෘෂ්ටියට යනවා. නැත කිව්වොත් උච්ඡේද කියන දෘෂ්ටියට යනවා. මේ දෘෂ්ටි දෙකම බුදුදහමෙන් බැහැර කරනවා. බැහැර කළා ඒ දෙකෙන්ම මැද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේකට. මේක තමයි ඇත්තම සැබෑ මධ්‍යම ප්‍රතිපදාව. පටිසම්පාදේ කියන්නේ මේක. හේතුඵල ධම කියන්නේ මේක. අනිත්‍යතාවය කියන්නේ මේක. මෙන්න මේකෙන් සැබෑ අනිත්‍යතාවය. මේක ඇති කරගන්න කෙනා තමයි සැබෑ ලෙසම මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ. මේ වර්තමාන මොහොතේ සැබෑ ලෙස ජීවත් වෙන කෙනා තමයි තෘප්තිමත් සතුටෙන් ජීවත් වෙන කෙනා වෙන්නේ. ඒ කෙනාට හිත පීඩා එන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. එයා තමයි තාම සතුටින් ඉන්න කෙනා බවට පත් වෙන්නේ. ඒ කෙනා කියනවා නහි ධාතු ගබ්බසෙයන් පුනරේතිති කියලා. ඒ තැනැත්තා නැවත මව් කුසකට එන්නේ නැහැ කියලා මේක ඉහිලම දිනු කරා. මව කුසකට එන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද මේ? මව කුසකට එන්නේ නැති අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි රහත් වීම. අනිත් එක අනාගාමි වීම. අනාගාමි වෙච්ච කෙනත් නැවත මව කුසකට එන්නේ නැහැ. අනාගාමි කෙනා නැවත බ්‍රහ්ම ලෝකෙ යන්නේ. බ්‍රහ්ම ලෝකෙ ඕපපාතිකව ඉපදෙන මව පියන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ කොහොමවත් ඉපදෙන්නේ නැහැ. අනාගාමී කෙනා බ්‍රහ්ම ලෝකෙ යනවා යා. යාට මව කුසකින් ඉපදෙන්නේ නැහැ. මව කුසකට එන්නේ නැහැ යා. යා ඕපපාතිකව පහළ වෙන්නේ. මෙන්න මේ අවස්ථා දෙකෙන් එහෙටපත් වෙන ඔහු. මේ දර්ශනෙ ඉන්න කෙනා කොහොමද අර මුල් ගතිගුණ ටික තියාගෙන මෛත්‍රිය ඉහළටම ප්‍රැක්ටිස් කළා. මෙන්න මේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුර වෙච්ච කෙනා. මේ කෙනා තමයි ඉහළම දක්ෂ කෙනා. මේ කෙනා තමයි ඉහළම බුද්ධිමත් කෙනා. මේ කෙනා තමයි ඉහළම අවංක කෙනා. මේ ලක්ෂණ ටික අපේ ළඟ දිනු වෙනකොට අපට අපි ගැනම මේ ලක්ෂණ ටික ඔක්කොම කරුණු තුනකට අයිති කරන්න පුළුවන්. අපි නිතරම කියන කාරණය තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. මේක තමයි දහම් කැඩපත කියන්නේ. ධම්ම රිෆ්ලෙක්ෂන් කියන්නේ මේක. ධම්ම රිෆ්ලෙක්ෂන් කියන්නේ මේක. මොකද ධම්ම රිෆ්ලෙක්ෂන් ඒ පරණ එක මෛත්‍රියෙන් තමන් ඉහළටම යනවා. මෛත්‍රිය ඕන ධම්ම රිෆ්ලෙක්ෂන් එක තමයි කොච්චර මෛත්‍රිය බහ වැඩි උනාද කියන එකෙන් තමන්ටම තමන් දහම ප්‍රැක්ටිස් කරන්න කියලා බලන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි අවංක බව කියන එක. ඔය උදෝජ සූදෝජ කියන එක කියන්නේ ඒක. අවංක බව. අනිත් එක තමයි අපි අන්තිමටම කියපු අනිත්‍යතාවය බලන පරිසම්පද බලන නුවණ. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අපි කොච්චර මානසික සුවයක් කරා ගියාද? කොච්චර අපි මේ අපි ඉපදිච්ච බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගත්තද? කොයිතරම්නම් අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගත්තද? කොයිතරම් අපි සතුට ලැබෙන පැත්තට ජීවිතේ ගිහිල්ලා තියේද? අවංකව කියලා තමන්ටම මිරර් එකක් වගේ රිෆ්ලෙක්ෂන් එකක් වගේ තමන්ටගේම අතර කණ්ණාඩියක් දීලා තියෙනවා. කාගෙන්වත් චරිත සාතික ඕනේ නැහැ. ඔන්න බලන්න තමන් කොච්චර ප්‍රැක්ටිස් කළද කියලා බලන්න පුළුවන්. මේ තුන තමන් දිනු වෙච්ච ප්‍රමාණයට. කොච්චර තමන් පොත්පත් කියෙව්වද, කොච්චර වචන කඩපාඩම්ද, අපි කියන්නේ කොච්චර වට වන්දනාවේ ගියාද, කොච්චර වාර ගණන් සිරිය පාදේ ගියාද, ඕව නෙවෙයි අදාළ සත්‍යය. ඒවා පින්කම්. ඒවා අපි නරකය කියනවා නෙවෙයි, මේ ඒවා හැකියතා කරගන්න ඒවා ජීවිතේ. නමුත් හරියට තමන් දහමෙන් ප්‍රයෝජන ගත්තද කියලා බලන්නේ මෙන්න මේ තුන තමයි මේ සම්පූර්ණ සූත්‍රයේ කැටි වෙලා තියෙන්නේ. මේක තමයි බුදුදහමේ හැටියට skillful person කෙනෙක්ද කියලා බලන එකේ මොඩල් එක. මේක ලැබුණොත් අපි මරණයෙන් පස්සේ සුවයක් කරන්න යන්නේ අපි. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන නිවයි උත්සාහ කරන්නේ. අපි මේ මොහොතේ සතුටෙන් ඉන්නේ. වැදගත් සමයක. දරුවන්ගේ නිදහස වල නෙවෙයි සතුට වෙන්නේ අපි. දරුවොත් මේ වගේ අතේ තියාගෙන සතුට වෙන්නේ. එතකොට තමයි අපි පාසනාවන්තම වෙන්නේ. මොකද දරුවන්ගේ නිදහස වෙච්ච කාලෙක සතුට නිකුත් දරුවෝ පණතකවත් නැහැ. ආ. දරුවෝ හුරතල් කර කරම සතුට වෙන්න පුළුවන් මේක හරියට අපි දැනගත්තොත්. මේ තුනෙන් හැකියතාක් දිනු වෙන්න. හැකියතාක් මේ සඳහා තමන්ගේ උපරිම ශක්තිය දාන්න. තමන්ගේ රූප සම්පන්නිය, තමන්ගේ ධනය, තමන්ගේ ශක්තිය, ශරීර සෞඛ්‍ය, තමන්ගේ කටහඬ, තමන්ගේ ලේඛන හැකියාව, තමන්ට තියෙන සියලුම හැකියා ටික මේ තුන දිනු කිරීම සඳහා යොදන්න. ඒකයි. දැන් හාමුදුරු කෙනෙක් හැටියට දැන් අපි මෛත්‍රිය සාගත නම් අපි මේක මේ බණ කියනවා අනිත් පැයට. අපිට කොම්පියුටරයිස් කරන්න පුළුවන් ඒක කළ දෙනවා මෙයාට. ඒකත් මෛත්‍රියක් තමයි. ආ අවංක වෙන්න පුළුවන් හැකියතාක් සත්‍ය කතා කරනවා. ප්‍රඥාවන්ත නම් හැකියතාක් මේ ඇතිවීම නැතිවීම නුවණින් දකින් දකිනවා. අර ගිනි පෙළ කරකැවෙනා වගේ මේ සිද්ධිය හොඳට දකින්න හැම මොහොතේම ඇති වෙන නැති වෙන හැටිද දකින්න. දකින්න දකින්න අපිට අනිත්‍යය බැනපු ගහපු අපිට අපි අකමැති දේවල් කරපු දේවල් අපේ හිතේ ඉතුරු කරගන්න ගැටි අඩු වෙනවා. අපි දන්නව දැන් මේක මතක් කරොත් තමයි මේක මතක් වෙන්නේ නැත්නම් මේක මතකෙන්නේ නැහැ. ඒක කොහෙවත් රැඳිලා නැහැ ඇත්තෙම. අපි මේ නිරුද්ධ වෙච්ච දේ ආයි මතක් කර කර ආයි රෙකෝඩ් කර කර ආයි රිවයින් කර කර අපි මේ දුක් විඳිනවා ඒකයි. මේක හොඳවට Tamanne peerenn peena ganno. Taman me dukk tika nidahas wenawa. Nidahas wenawa itarak neme taman hari hamba karana kenek nan thaw vegen hari hamba karanawa. හිතන්න එපා මේ නිහතමානී වෙලා රැකියාව නොකර ඉඳී කියලා. දැනටත් වඩා මහන්සිලා හම්බ කරනවා. ඇයි හම්බ කරන්නේ? ඉක්මනින්ම මේවා නාකි වෙනකන් රැකියා කර කර ඉන්නේ. ඉක්මන් ටිකක් ඉතුරු කරගෙන මේක ප්‍රැක්ටිස් කරන්න. ඉක්මනටම තමන්ගේ මෞද්‍යම පිට සලකන්න, යුතුයකම් කරන්න හොඳට. ඒ නිසා ජීවිතෙන් උපරිම යා ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සූත්‍රය සරල සූත්‍රයක්, ඉතාම සරල සූත්‍රයක් වගේම ඉතාම ගැඹුරු සූත්‍රයක්. අපට ලැබිච්ච මහාම වටිනා මැණිකක් කියලා හිතන මේ සූත්‍රය. අපි උදේ හවස කිව්වට හිතන්නේ අප මේක සරල දෙයක් කියලා හෝ මේක වැදගත් නැති දෙයක් කියලා මොහොතකටවත් හිතන්න එපා. මේක සූත්‍රයේ මේ මට්ටමට ලබන්න අපි කල්ප ගාන පෙරඹුරන් නැති එහෙම ලබපු දෙයක් නේ. අපිට අතීතයේ සිහි කරන්න පුළුවන් වුණත් අපට තේරෙයි කල්ප ගණන් පින් කරන්න නැති මේ සූත්‍රය අහන මේ මට්ටමට මේ පරිසරය සකස් වෙන්න මේ බල්බ 60ක් 75ක් දාලා මේ වගේ තැනක ඉඳගෙන කන්ඩිෂන් එක මේක අහන්න මේ පින සලසා ගන්න අපි මහා පිනක් අපි කරලා තියෙනවා. ඒක වෙන සතුට වෙන්න සතුට වෙන ගමම්ම මේ දහමින් ප්‍රයෝජන ගන්න අප්‍රමාදීව ප්‍රයෝජන ගන්න මහන්සියෙන් කටයුතු කරන්න. ඉතින් ඒ සඳහා මේ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සහ නිරෝගී භාවය සහ දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ සියලුම පින්කම් අප නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් වේවා. ඥාතීන් විතරක් නෙවෙයි මේ විශ්ව යම් තාක් සත්‍යම් පින් බලාපොරොත්තුෙන් සිටිත් නම් ඒ හැම දෙනාම මේ පින තමන් කළා වූ පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වේවා. අපි පන්සල සමාදන් වුණා, බුද්ධ පූජා පැවැත්වුවා, ගිලම්පස පූජා කළා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් සියලුම පුණ ධර්මයන් ලෝකයේ සිටින සියලුම පින් අනුමෝදන්වන්ට බලාපොරොත්තු වන සත්‍යයන් මේ පින අනුමෝදන්ව ඒ හැම දිනාගෙම සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමෙන් අපි මියගියට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සියලු පින් සම්මදෘෂ්ටික දිවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දිනාමත් අපේ සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කෙරෙත්වා. ඒ වගේම මේ ඇත්තන්ගේ දුව දරුවන් පවුලවල සිටින ඥාතීන් හැම දිනාටම දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය සැලසේවා. විශේෂයෙන් මේ කුඩා පුතා හුඟක් වෙලාවක් සිටියේ නිසා ඒ පුතාටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසී හොඳ වාසනාවන්ත දරුවෙකු වීමටත් මේ පින්කමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සලසා දෙත්වා කියලා අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ සියලු පින්කම් ආනිසංසෙ මේ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය සතර ජීවිතයේ සුවපත් භාවය ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි.